සංසාර සාරෝග විනීතනී සන්නේත සාතං සුචිසාරදේසං සන්දේරකං ස්වන්න තනූපලාසං සංලාපදේසින් පනමේ විසාසං සංසාබිගං කේවලමෝහනාසං සන්නාහ කන්මාර රණේ විසේසං සංසේවිතං දාසි මුදාරහාසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාස ගන්නාසිත පාපනාසං සන්නාපදංසිං හතගෝර පාසං සම්පාරගාමින් සුචිසාරවාසං සංවාර සංගං පනමේරසාසං නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස ආනාපාන සති යස්ස පරිපුන්නා සුභාවිතං අනුපුම්බං පරිචිතා යථා බුද්ධේන දේශිතං සෝ ඉමං ලෝකං පභාසෙති අබ්බාමුත්තෝ වචන්දිමාති ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි ලොස්සන්ලිස් බෝධි විහාරස්ථානයේ මාසිකව සිදු කෙරෙන සීල සමාදාන වැඩසටහනයි අදත් මේ පැවතෙන්නේ 2025 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ බිනරමස සිදු කෙරෙන පුන් පොහෝ දින වැඩසටහනටයි ඔබ මේ සහභාගී වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නට මේ ලැබෙන අවස්ථාව පින්තුනි ඊටාම දුර්ලභ භාග්‍ය සම්පන්න අවස්ථාවක් සම්බුද්ධ ශාසනයක් අපට ලැබෙන්නේ සසර කළා වූ මහත් වූ පුණ්‍ය විපාකික ආනිසංසයක් විදියට ඒ සම්බුද්ධ ශාසනයක් ලැබෙච්ච මොහොතෙහි සුගතියත් අපට හමු වුණා සුගතිය සහ සද්ධර්මය කියන මේ දෙකම ලැබෙච්ච මොහොත ඊටාම දුර්ලභ අවස්ථාවක් මේක පින්නතින අප ඊටාම මැනවින් හිතේ ගැඹුරම තැනින් තැම්පත් කර ගන්නට ඕන. අමතක වෙනවනම් නිතර පේන තැනක ලියාගත්තත් කමන්නේ. මේක හරි ඉක්මනට අපට අමතක වෙනවා පින්නතුනි. මේක නිතර නිතරම සිහිපත් කරලා අප අපේ ජීවිතයේ වඩාත්ම ඉක්මනින් වේගවත්ව ආධ්‍යාත්මික වශයෙන් අප ඉදිරියට යන්නට ඕන. අප වයසට යනට වඩා වේගෙන් අප දුර්වල වෙනවට වඩා වේගෙන් අප මරණය කරා සමීප වෙනවට වඩා වේගෙන් අපි ධර්මයෙන් ප්‍රයෝජන ගන්නට ඕන. එහෙම නැත්නම් පිනුතුන එක ලොකු අභාග්‍යයක්. ඒ ගමන එකතකින් අපට ජීවිතයට යහපත වෙන විතරක් නෙවෙයි අපේ වටේ ඉන්න බොහෝ දෙනාට ඒක ආශිර්වාදයක් වෙනවා. ආදර්ශයක් වෙනවා. අපේ මියගිය ඥාති මිත්‍රාදීන්ට ඒක පුණ්‍යානුමෝදනා පිණිස වෙනවා. විශේෂයෙන් පිනතුනේ පන්සලකට යන අවස්ථාවේදී යතරක් බොහෝ දවසකදී අපි මේ ගැන හුඟක්ම සැලකිලිමත් වෙන්නට ඕන. ඒ බොහෝ දින බොහෝ දිනේ කරිම ගෞරවයෙන් ආදරයෙන් සැලකන දවසක් බොහෝ දුර පැහැරි ඉඳලෙන්නේ පිනතුනි. බොහෝ බලාපොරොත්තු සහිත වෙන්නේ. අන්නේ එන අයගේ මානසිකත්වය ඉතාම හොඳින් පවත්වා ගන්නට පුළුවන් විදියට අපි යට උදව් කරන්න ඕන. ඒ සඳහා අපේ වචනය හුඟක්ම බලපානවා පින්නතුනි. අපි කතා කරන වචනය ඊටාම කල්පනාවෙන් සිහියෙන් නුවණින් අප පාවිච්චි කරන්න ඕන. එහෙම නොවුනොත් ඒකේ අනර්ථය අපට විතරක් නෙවෙයි. ඒ නිසා අර එන බොහෝ දෙනෙක්ගේ හිත නරක වෙන එකකින්. එහෙම නොවන්නට අප නිතරම අපේ චර්යාව ගැන සැලකිලිමත් වෙන්නට ඕන පිනතුනි. සද්ධර්මයේ තුලින් අප ලබන ප්‍රධානතම ආනිසංස දෙකක් තියෙනවා. එකක් තමයි අප ජීවිතයේ කොයි මොහොතක මිය ගියත් මිනිස් ආත්මභාවයෙන් පහළට නොවන විදියට අපි මානසිකව හොඳට ශක්තිමත් වෙන්නට ඕන. අනිත් දේ තමයි ධර්මයේ ඊටාම ගැඹුරුම කාරණා තේරුම් අරගෙන ඒව හැම මොහොතෙම අපේ ජීවිතය තුළින් ක්‍රියාත්මක කරන්න ඕන. ඒ ධර්ම පිළිපැද්ද පමණටයි අපේ ජීවිතයේ සතුට දිනු වෙන්නේ. අපි සාමාන්‍ය දෛනික ජීවිතයේ කරන හැම දෙයකින්ම සතුට ලැබෙන්නේ අපි යම්කිසි කටයුත්තක් කරනවා නම් ඒ කටයුත්ත කළ ඉවරවට පස්සේ. ඒ නිසා තමයි අපි හරියම ඉක්මන් වැඩක් කරන්න. වැඩේ කළ ඉවර වෙනකන් අපිට හිතට සැනසීමක් නැහැ. සාමාන්‍ය වැඩක් නෙවෙයි පින්කම කරන්න ගියත් එහෙමයි. හරි ඉක්මනට පින්කම කළ ඉවර වෙලා අපි නිදහස් වෙන්නේ නැහැ බලන්න. පින්නොතනි අප හිතනවා නම් අපට සතුට තියෙන්නේ අප මේ මොහොතේ කරන දේ කළ ඉවරට පස්සේ කියලා. අපි කවදා ජීවිතයේ සතුට විඳින නැහැ පින්නොතනි. සතුට සොයාගෙන යන අය. ඒක තමයි සාමාන්‍ය ජීවිතයක ලක්ෂණය. නමුත් අප ධර්මයේ තේරුම් අරගෙන සැබෑ ලෙසම දහමට සමීප වුණා නම් අපේ ජීවිතයේ සිදුවන ප්‍රධානතම වෙනස තමයි සතුට තියෙන කොයි මොහොතේද? සතුට තියෙන මේ ගතවන වර්තමාන මොහොතේ පින්නොතනි. ඇත්තටම මේ මොහොතේ මේ වර්තමාන මොහොත අපේ අතීතයේ ගෙවල ඉවරයි. අනාගතේ තාම ඇවිල්ලා නැහැ. අපිට සැබවීම තියෙන්නේ මේ ගත වෙන මොහොත විතරයි. ධර්මයේ ගත්තත් පින්නොතනි අපට පුහුණු කරන් තියෙන එක සල්ප මොහොතයි. එක හුස්මක් ඉහළට ගන්න පහළට හෙළන මොහොත විතරයි. ඇත්තටම අපිට ධර්මයේ පුහුණු කරන් තියෙන්නේ වා කලබල වෙන්න ඕනේ නැහැ. මහන්සි වෙන්න ඕනේ නැහැ. සතෝ වාස සති සතෝ පස සති මෙච්චර පිනුතුන පුහුණු කරන් තියෙනවා. අන්න එතෙන්ට අප ගන්න ඉහළම ධර්මකාරණය යොදවන එකයි රීප්ලේස් කරන එකයි තියෙන්නේ. ඇප්ලයි කරන එකයි තියෙන්නේ. හැබැයි මේ වර්තමාන මොහොතේ හිත තියාගන්න එක ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. ඒකට අපි කාලයක් හිත පුහුණු කරන්න ඕන. සතිමත් බව පුහුණු කරන්න ඕන. විශේෂයෙන් සති නිමිත්ත දිනු කරන්න ඕන. නාසිකාග්ගේවා මුඛ නිමිත්තේවා කියන විදිහට නාසයේ කෙළවර හෝ උඩු තල ආශ්‍රිතව වර්තමානයේ තුල හිත පවත්වා ගන්නට අපි උත්සාහ කරන්න ඕන. අන්න ඒ දෙම උපරිමයට ගිහිල්ලා අනිච්චානුපස්සී විහෙරති, විරාගානුපස්සී විහෙරති, නිරෝධානුපස්සී විහෙරති පටිනිස්සග්ගානුපස්සී විහෙරති මට්ටමට ඒ ආනාපාන සතිය ඒ සතිමත් බව දිනු කිරීම තමයි සම්පූර්ණ සද්ධර්මය කියලා කියන්නේ. අන්නෙතෙන්ට ආපු දවසට අපිට බාහිර ලෝකයේ ඕනම අප කැමැති අකමැති ඕනම අරමුණක් අප කැමැති විදියට අපිට පරිහරණය කරන්න පුළුවන්. අපේ සංඥාව අපේ පර්සෙප්ෂන් එක වෙනස් කරලා අපි කැමති විදිහට ලෝකේ පරිහරණය කරන්න පුළුවන්. ඒ වගේම අප කැමති නම් ඒ පිළිකුල් සහන පිළිකුල් කියන දෙකම දුරු කරලා උපේක්ෂාවෙන් ඉන්න ඒකටත් අපට අවස්ථාව තියෙනවා. පින්නතනි මුළු ලෝකයක් උපතේ පටන් මරණය දක්වා උදෑසන අවදිවීම පටන් රාත්‍රියේ නිින්දට යෑම දක්වා සමස්ත ජීවිතය මේගොල්ලන් කැප කරන්නේ බාහිර ලෝකේ වෙනස් කරන්න. නැත්තම් අඩුම වශයෙන් තමන්ගේ ශරීරය ලස්සන කරන්න. අන්න එවැනි ලෝකයකට මේ බාහිර කිසිදු දෙයක් වෙනස් නොකර තමන්ගේ සංඥා විතරක් වෙනස් කරලා දුකෙන් නිදහස් වෙන මාර්ගයක් තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. අන්නේ ධර්ම ගැන විශ්වාසයෙන් ගෞරවයෙන් උපරිම ලෙස අපේ ජීවිත අප කැප කරන්න ඕන. අද අප මේ දේශනාව තුළින් විශේෂින පැහැදිලි කරන්න බලාපොරොත්තු වන්නේ ආනාපානසති භාවනා පිළිබඳව. මේ ධර්ම දේශනාව පුරාම අපට භාවනා විදියට වඩන්න පුළුවන්. ඒ නිසා ඔබ වර්තමානයේ තුන හොඳට සතිමත් වෙ ඉන්න. සම්මා සතියෙන් ඉන්න. ඒ අතර විශේෂයෙන්ම ඔබට කවුරු හරි කෙනෙක් මතක් වෙනවා නම් ඒ කෙනාගේ එක සුළු හොඳක් හරි තියෙනවා නම් අන්නේ හොඳ දේ සිහිපත් කරගන්න. ආඝාත පටිවිණී සූත්‍රය දේශනා කරනවා අනිත්‍ය ගැන තියෙන විරසක බව අමනාපය දුරු කරගන්න විදිය. ඒකෙදි ප්‍රධානතම ක්‍රමය තමයි තමා ඇසුරු කරන පුද්ගලයා ස්ථාන ආයතන ද්‍රව්‍ය අවස්ථා මෙයාදී ඕනම දෙයක් පිළිබඳව අපට හැකියාවක් තියෙන නොනැෂණිකව ඒ දේ පිළිබඳව සුළු හෝ හොඳ දෙයක් මතක තියාගන්න. මෙන්න මේක තමයි හිත සුවපත් කරගන්න මූලික පදනම. සම්පූර්ණ බුදුදහම කියලා කියන්නේ හිත සුවපත් කර ගැනීම. හිත ලස්සන තියා ගැනීම. මනසාකේ පසන්නේන භාසති වාකරෝතිවා. යම් කිසි කෙනෙක් ප්‍රසන්න මනසින් යමක් කියනවා නම් යමක් කරනවා නම් සුඛං අන්වේති. සැපය තමන්පඩු පසුපස්සේ ගමන් කරනවා. මේක තමයි වෙනුදෙන සැප ලැබෙන ක්‍රමය. මුලදී අපි ලෝභ දේශ ටිකෙන් ටික අඩු කරගන්නවා. අවසානයේදී අපි අවිද්‍යාව සම්පූර්ණ නිරුද්ධ වෙන ආකාරයට අපේ සිත ප්‍රඥාව තුළ තියාගන්නවා. මේක තමයි දහම් මාර්ගය කියලා කියන්නේ. මෙන්න මේ දහම් මාර්ගයේදී බුදුරජාණන් වහන්සේ විශේෂණම දේශනා කරනවා අපේ හිත සුවපත් කරගන්න ක්‍රමයක් විදියට මෛත්‍රී භාවනාව. සීල සත්ත්ව සුවපත්ත්වා කියන මෛත්‍රී සිතුවිල්ල පුලුවන් තරම් තමන් ජීවිතය තුළ පුරුදු කරන්න. මේක පුළුවන් නම් පොලයක ලියලා හරි පුහුණු කරන්න. අද විනාඩි 5යි, හෙට විනාඩි 7යි, ඊළඟ දවසේ විනාඩි 10යි මෙහෙම කියලා ලියලා හරි පිනතුනේ පොඩි සටහන් පොතක මේක වඩන්න වාඩි වෙලා S2 පියාගෙන වඩන්න. ඊට අමතරව ඒ සිතුවිල්ලම අරගෙන තමන් ඇවිදිනකොට, වැඩබල කරනකොට, සැතපෙලිනකොට මේ හැම තැනදීමත් ඒක පුහුණු කරන්න උත්සාහ කරන්න. යතර විශේෂයෙන්ම ඔබ ළඟින් මැසුරු කරන පුද්ගලයන් ඉන්නවා නම් ඔබේ නිවස වෙන්න පුළුවන්, ඔබ වැඩ කරන ස්ථාන වෙන්න පුළුවන්, ඔබ වැඩ කරන තැනට නිතර පැමිණෙන කෙනෙක් වෙන්න පුළුවන්, ඔබට නිතර සිහිපත් වෙන පුද්ගලයේ දේශපාලන පක්ෂයක් රටක් ආයතනයක් වෙන්නත් පුළුවන්. මෙන්න මේ දේ පිළිබඳව සුළු හෝ හොඳ දෙයක් ඔබේ හිතේ නිතරම තියෙනට ඕන. වැරදි 99ක් තියෙන පුළුවන්. කමක් නැහැ. ඒක පැත්තකින් තියන්න. ඒ ගැන කතා කරනවා නම් හොඳ සිහියෙන් කතා කරන්න. නැති වෙලාවට ඒ දේ පිළිබඳව අර හොඳ දේ මතක් කරගන්න. පිනුතුන අපට ලෝකයක් වෙනස් කරන්න බෑ. අපට අවුරුදු 1000ක් ලෝකේ වැරදි අඩුපාඩු කතා කළත් ලෝකේ නිවැරදි වෙන්නේ නැහැ. අපි 1000ක් ජීවත් වෙන්නේ. අපි තාම වැඩි මුණුත් නැතින් අපි වසර 50ක් තව ජීවත් වෙයි. ඉතින් අපිට බොහොම ටික කාලය ලැබෙන්නේ. වසර 50ක් තියා අපි නැතුණු හෙට උදෑසන අපි නැගිටින්න කියන්නත් බෑ. හැමදාම ලෝකේ මිනිස් ලෝකේ 60,000කට වැඩි ප්‍රමාණයක් රාත්‍රී නිින්දේදී අවසන් අතාවට නැද්දක පියාගෙන ඉන්නේ. එවැනි ජීවිත ගත කරන්න ඇති වෙනතුනි අන්නේ දෙන්දී අප ඇසුරු කරන අපට සිහිපත් වන දේ පිළිබඳව සුළු හෝ යහපත් දෙයක් සුභවාදී පැත්තක් නිතර මතක් කරගන්න උත්සාහ කරන්න. මේක තමයි හිත සුවපත් කර ගැනීමේ මූලික පදනම. එහෙම නැත්නම් අපට හැමදාම දුකෙන් ඉන්න වෙයි. හිත නරක කරගෙන ඉන්න වෙයි. පුද්ගලයන් වෙන්න පුළුවන්, ආයතන වෙන්න පුළුවන්, වැඩ කරන ස්ථාන වෙන්න පුළුවන්, තමා ජීවත් වෙන රට වෙන්න පුළුවන්. කොතන ගැන වුණත් පින්නතුන යන්සි සතුටකින් ඉන්න. එතන හොඳ දේ බලන්න ඉන්නකොට ඒ ඉන්න ස්ථානේ අනිසංස බලන්න, යහපත බලන්න. තමන්ට ලොකු වෙනසක් ජීවිතේ මේත් එක්ක ඇති වෙනවා. ඒක නිකන් ඇති වෙන්නේ නැහැ පින්නතනි. ඒක ඇති වෙන්නේ කෘතඥතාවය කියන ගුණයත් එක්ක. කලගුණ සැලකීම කියන ගුණය අපේ ළඟ තියෙනට ඕන. මෙන්න මේ ලක්ෂණය තියෙනකොට තමයි මේ සුභවාදී ස්වභාවය අපේ හිතට එන්නේ. ඔබ වැඩ කරන ආයතනය බලන්න. එතන අඩුපාඩු තියෙන පුළුවන්. දුර්වලතා තියෙන පුළුවන්. නමුත් ඔබ ජීවත් වෙන ස්ථානයේ හින්දා ඔබ කැම ටික ගන්නේ. ඔබේ දරුවන් පෝෂණය කරන්නේ. අමතර ආතල උදව් කරන්නේ. ඔබේ ගෙදර කුලිය ගෙවන්නේ. ඔබේ විදුලිය ගෑස් ටික ජලය ඔක්කොමටම සල්ලි දෙන්නේ අර ඔබ වැඩ කරන ස්ථානයේ ගන්න වැටුප. බලන්න කිනුතින කොච්චර අපි එතන කෘතඥ වෙන්න ඕනද? අපි වැඩ කරන ස්ථානයේ දේවාලයක් වගේ පුදන්නට ඕන පින්නතන අපි. එතන රැක බලා ගන්නට ඕන. ආරක්ෂා කරන්නට ඕන. මල් ගහක් තියන්න පුළුවන් නම් මලක් ගෙනහෙලා තියන්න පුළුවන් නම් තියන්නට ඕන. හඳුන් කෝරක් පත්තු කරන්න පුළුවන් නම් කාට සුවඳෙන් පත්තු කරන්න ඕන පින්නතන. අපි දවසේ වැඩිපුර කාලයක් එක තැනක ඉන්න අපි රැකියා කරන ස්ථාන. අන්න එතන ඉඳන්ම පින්නතනි. අපි පන්සලකට එනකොට ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇසුරු කරනකොට මේ වගේ වැඩසටහනට සහභාගී වෙනකොට ඒ හැම තැනදීම අපේ කෘතඥතාවය තියෙනවා නම් අපි ඒ දේ පිළිබඳව බලන අඩුපාඩු හොයා කඩ වෙනවා. දැන් බලන්න ඔබ අද මෙතෙන්ට එන කලින් ඔබට මේ ආසනය සූදානම් කරලා තියන්න, ඔබට අවශ්‍ය ආහාර පාන ටික සකස් කරලා තියන්න, මේ සබ්ධික ආසන ආදී මේ පාසුකම් ටික සලසා දෙන්න විතරක් නෙවෙයි ඔබේ ඇහැට නිතර පේන මේ මල් ටිකක් සකස් කිරීම ඉඳන්ම කී දෙනෙක් නම් උදව් කරලා තියෙනවද? ඊයේ රාත්‍රී 10 වෙනකලොත් ඊටත් පහු වෙනකලොත් මේ පිරිසුදු කිරීම කටයුතු කළා පේනතුනි. ඒ හැමදේම කරන්නේ ඔබ වෙනුවෙන්, ඔබේ මානසික සුවපත්භාවය වෙනුවෙන්. මෙන්න මේ පිළිබඳව අප හිතනවා නම් අප ඇසුරු කරන බොහෝ දේ ගැන අප මීට වඩා වෙනස්ව හිතන උත්සාහ කරනවා. කෘතවේදීත්වයේ තමයි සීලොම ගුණ දහමල පදනම විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එකයි. කෘතඥතාවයත් එක්ක එක අතකින් පරිත්‍යාග සීලය වෙනවා, අනිත් පැත්තෙන් යා මෛත්‍රී සාගත වෙනවා. යා ඕනම දෙයක යහපත් පැත්ත බලන උත්සාහ කරනවා. මෙන්න මේත් එක්ක අපි ආධ්‍යාත්මික ගමන ආරම්භ කරනවා. මේ ආරම්භ කරන ගමනේදී අපේ මෙලොව ජීවිතයේහි දවසට අප සිතන කාරණා වඩාත්ම සුවදායි සුභවාදී කාරණා වෙන්නට ඕන. අපේ මනස සුවපත් වෙන ආකාරයට භාගතුන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක්ගේ මෙලොව ජීවිතයේ සුවපත් වන්නටත් පරලොව ජීවිතයේ සුවපත් වන්නටත් හේතු වන කාරණා දේශනා කරද්දී විශේෂ කාරණා කීපයක් දේශනා කරනවා. ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතවන්ත භාවය, ත්‍යාගවන්ත භාවය, ප්‍රඥාව. අපේ නිතිපතාම බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන සීපත් වෙනට ඕන. මේව භාවනා විදියට වඩන්න ඕන පින්නතුනි. අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න සුගතාදී මේ ගුණ වලින් එක ගුණයක් හරි දවසට වැඩි වේලාවක් වුණු කරන්න උත්සාහ කරන්න. ධර්මයේ තියෙන ස්වාකහත සම්දිටික අකාලිකාදී මේ ගුණයක් විතර සීමත් කරගන්න. සංඝ රත්නයේ තියෙන සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමිච්චපටිපන්න කියන ආරස්ඨංගික මාර්ගයට මේ සංඝ සරණ බැසගත්තා වූ මේ ලක්ෂණය ගැන නිතර සිහි කරන්න. ඒ වගේම උන්වහන්සේලා දුර ඉඳලාගෙන දේ වුණත් පිළිගන්න සුදුසුයි. ආගන්තුකයන් සඳහා සෝදානම් කරපු දේ පිළිගන්න සෝදානම්. පින් සරකාගෙන යමක් දෙන සෝදානම් සුදුසුයි. ඇඳිලි වැඳ නමස්කාර කිරීමට සුදුසුයි. ලෝකයාගේ අනුත්තර පුණ්‍ය ශ්‍රේෂ්ත්‍රය සැරියුත් මුගලන් ආදී ස්වාමීන් වහන්සේලා චිත්ත ගෘහපති, හත්තාලවක, නන්දමාතා, කුඤ්ඤුතරවැනි මේ උත්තමාවියන් අපේ හදවතෙහි නිතර රැඳෙනට ඕන. ඒ අපේ මිතුර මිතුරයන් කර ගන්නට ඕන. මෙන්න මේ තුන. බුද්ධ ධම්ම සංඝ කියන මේ තෙරුවන ඔබට දවසට වැඩිපුර කාලයක් මෙනෙහි වෙනවා නම් ඔබ ජීවිතයේ සතුටෙන් ඉන්න කෙනෙක්. මේක ධනයක් කියලා දේශනා කළා. ශ්‍රද්ධාව ධනයක් කිව්වේ ඒකයි. සද්ධා ධනං. සද්ධා මූලිකා සම්පේපි කුසල ධම්මා. අනේ ශ්‍රද්ධාව සියලු කුසල ධම්ම වලට පදනම කියලා දේශනා කළා. ඒ ශ්‍රද්ධාවට පත් වෙච්ච ගමම ඊළඟට පත් වෙන කොතෙන්ද? සීලයට. ශ්‍රද්ධා සීල. එනසා තමයි බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා අපි තුන් වරක් කිව්ව ගමම්ම ඊළඟට කොතෙන්ද දෙන්නේ? අපේ පංච සීල ආරක්ෂා කරනවා. ප්‍රාණඝාතයෙන් වැළකීලා, සොරකමෙන් වැළකීලා, වැරදි කාම සේවනයෙන්, සොරකම් කිරීමෙන්, මද්‍රව්‍ය භාවිතයෙන් වැළකෙනවා. පින්වතුනි අපේ මනස සුවපත් වෙන කාරණා පහක් මේ තියෙනවා. මේ සීලය සමාදන් වෙන විතරක් නෙවෙයි, මේ සීලය ආරක්ෂා කරන විතරක් නෙවෙයි පින්වතුනි, මේ සීලය සීලානුසති භාවනාවක් විදියට අප මේ සීලය රකින්නයි කියන එක භාවනා විදියට වඩන්නට තෝරන. අපි බොහෝ විට සීල් සමාදන් වෙනවා, සීල්පද ආරක්ෂා කරනවා. නමුත් තමා මේ කරන දේ ගැන හිතන්නේ නැහැ පින්වතුනි. අපි මේක නිතරම හිතන්නට ඕනේ, ඒක භාවනාවක් වෙනවා. ඒක කුසලයේ දින වෙන කාරණයක්. තමන්ට දවසට වැඩිපුර වාරයක් මතක් වෙනට ඕන තමා රකින්න පංච සීලය. ඇතැම් කෙනෙකුට පංච සීලියම රකින්න බැරි වෙන්න පුළුවන්, හතරක් රකින්න කෙනෙක් වෙන්න පුළුවන්. අන්නේ රකින්න හතර ගැන හරි සිහි කරන්න. ඇතැම්ට දෙකක් වෙන්න පුළුවන් රකින්නේ. ඒ රකින්න දෙක ගැන හරි සිහිපත් කරන්න මා මේ සීල්පද දෙක මම ආරක්ෂා කරන කෙනෙක් කියලා. තොර ටිකෙන් ටික එක දිනු වෙනත් උත්සාහ කරනවා. පින්නතුනි මේ සිල්වන්ත භාවය තමයි ජීවිතේට ආභරණය. අපදහන සෝබිනී පඤ්ඤා. ප්‍රඥාවෙන් සෝභමාන වෙන මේ ජීවිතය තුළ සීලය තමන්ට ආභරණයක් වෙනවා. තමන්ට ලොකු සැනසීමක් පින්නතුනි. තමන්ට බයක් නැහැ. ඊටාම සතුටෙන් තමන් ජීවත් වෙන. මේ සීලයම තමයි පින්නොදී තමා සුගතියේ පිහිටවන්නේ. දානිය නෙවෙයි. දානිය භෞතික සම්පත්තික ලැබෙනවා තමන්ට. භෞතික සම්පත් ලැබෙන දානිය. හැබැයි ඒ භෞතික සම්පත්තික ලැබෙනකොට දානිය අනිසංස විදියට සීලේ අඩුපාඩු තිබ්බොත් මොකද වෙන්නේ? තමන්ට සුගතිය අහිමි වෙනවා. දානිය අනිසංස විදියට භෞතික සම්පත් ලැබෙයි. හොඳ ලස්සන ගේකුත් ලැබෙයි. වාහනයකුත් ලැබෙයි. ඒ තරක් නෙවෙයි කිසිම දෙයකට වියදමක් උත් කරන්න වෙන එකලුත් නැහැ. ගෙදරට බදු ගෙවන්න ඕනත් නැහැ. කුලිය ගෙවන්න ඕනත් නැහැ. වාහනෙට ගාස්තු ගෙවන්න ඕනත් නැහැ. ඉන්සුරන්ස් ගෙවන්න ඕනත් නැහැ. ඔක්කොම හම්බ වෙනවා. හැබැයි පින්නතින වාහනේ ඩ්‍රයිවිං සීට් එක නෑ යන්න හම්බෙන්නේ නැහැ. පැසෙන්ජර් සීට් එක යන්න හම්බෙන්නේත් නැහැ. පිටුපස්සේ සීට් එකේ තමයි යන්නේ. ඔළුවත් එළියට දාගෙන. භවෝග සම්පත් විදියට සම්පත් ලැබුණා. දානි ආනිසංස විදියට ඒ සම්පත් එක ලැබුණා. නමුත් සුගතිය හිමුණා පින්නත. ඒ නිසා තමන්ට දෙපයින් නැගී සිටින්න සුගතිය ඒ සුදුසු භූමිය ලබා දෙන සීලෙන්. ඒ ලැබෙන සීලෙන් තමයි අර තමාදී බුදානි ආනිසංස සැමැලේ සමර්ථවත් වෙන්නේ. ඊළඟ කාරණය තමයි ත්‍යාගවන්ත භාවයේ පරිත්‍යාග සිලිවීම. නිතරම යමක් පරිත්‍යාග කරන හැඟීමෙන් සිතුවිල්ලෙන් වාසය කරන්න. තමන්ට දෙයක් දෙන්න බැරි වෙන පුළුවන්. නමුත් වෙන කෙනෙක් දෙන දෙයකට හරි සාදු සාදු කියලා අනුමෝදන් වෙන මානසිකත්වයේ ඉන්න. කිසිදාක වෙනක් කෙනෙක් දානයක් දෙනකොට හිතන්නවත් එපා ඒ දීපු දේ වැඩි, ඒ දීපු දේ අපරාධයක් කියලා සිතවිලි මාත්‍රකින්වත් හිතන්න එපා පින්නතුනි. ඒක බලවත් අකුසලයක් වෙනවා. යම්කිසි කෙනෙක් දෙයක් පූජා කරනවා නම් අප සතුරු සිතින් ඒක අනුමෝදන් වීමේ කරන්ට ඕන. මේ දානය ආංශ දාන විදියට, අබේ දාන විදියට, ධර්ම දාන විදියට අපට පුහුණු කරන්න පුළුවන්. ඊළඟට මේ දානය පිනතුනි සුළුවෙන් දුන්නත් ඒ දීපු දානයක් අපේ හිතේ නිතර ඇව පිරිලැව් දෙන්නට ඕන. ඉතාම මතකයේ රැඳෙන දානයන් තමාගේ ජීවිතය තුළ තියෙන්නට ඕන. ඒක කොහොමද වෙන්නේ? ඒක වෙන්නේ පිනතුනි ආත්ම සුඛ පරිත්‍යාගයෙන් දීපු දානයක් වෙන්නට ඕන. මිල මුදල් හුඟක් වියදම් කරාට සැබෑ දානයක් වෙන්නේ. ඔබ කුඩා දියක් පූජා කළත් ඒක මහන්සියෙන් අමාරුවෙන් උපයාගත්තු ඒ වගේම තමන්ගේ ජීවිතයේ සැපත කැප කළ දීපු දානයක් නම් තමයි වඩාත්ම මතකේ රැඳෙන්නේ. අන්නේ වෙන දානයක් තමයි අපට ඒක ත්‍යාගානුස්සති ඡාගානුස්සති භාවනාවක් විදියට වඩන්න පුළුවන්කම තියෙනවා. තමා නිකන් ඉන්නකොට බලන්න තමන් දීපු දානයක් තමට මතක් කරගන්න පුළුවන්ද කියලා. අන්නේක තමයි සැබෑ දානයක් වෙන්නේ. සුළු දෙයක් හෝ වේවා. ඔබ ඇතමිට බඩගින්න ඉඳගෙන වෙනත් කෙනෙකුට ඔබේ කෑම වේල දීපු අවස්ථාවක් වෙන පුළුවන්. ඇතමිට මේ දේ පිනොතින ඔබ දීපු මහලුකු දානයකට වඩා ඔබේ මතකෙ රැඳෙනවා. ඇතමිට ඔබේ ලස්සන කොණ්ඩේ කපලා කොණ්ඩේ නැති කෙනෙකුට දන් දීපු කෙනෙක් වෙන පුළුවන් ඔබ. මේ දේවල් හොඳට මතකෙ රැඳෙනවා පිනොතින. ඇතැමිට ඔබ වෙනත් කෙනෙකුගේ දුකක් අහගෙන හිටපු අවස්ථාවක් වෙන පුළුවන් ඔබේ කාලය කැප කළා. ඇතැමිට මානසිකව බොහෝම අවුලෙන් හිටපු කෙනෙක්. මානසික විවෘතතාවෙන් හිටිය කෙනෙක්. ඇතැමිට සිය දිව හානි කරගන්න පුළුවන් මට්ටමට හිටපු කෙනෙක් වෙනුවෙන් ඔබ දවසක් නිවාඩු දාලා එයා කියන දේ ඔබ අහන් හිටියනම්. අන්නේ ඔබේ දා දවස කැප කළ කරපු දේ ඔබට හොඳට මතකයේ තියෙන පිනතුනි. ඔබේ ශ්‍රමයෙන් කරපු දානෙ. මෙන්න මේ වගේ ඔබට ජීවිතයේ සිහිපත් වෙනකොට ඒ වගේ මතකයන් තියෙනට ඕන. විශේෂයෙන් ඔබේ අම්මා තාත්තා වෙනුවෙන් කරපු පරිත්‍යාගයන්. ඔබේ දෑත දෙස බලන්න, හොඳට බලන්න. ඒ දෑතින් වෙනත් කෙනෙක් වෙනුවෙන් කරපු උපකාර මතක් කරගන්න. ඔබේම ගෙදර සුද්ධ පවිත්‍ර කරගන්න, ඔබේම දරුවන්ට කෑම බීම ටික හදන විතරක් නෙවෙයි. ඒෙන් බැහැර ලෝකයක් වෙනුවෙන් ඔබේ දෑත, ඔබේ දෙපය ඔබ කොයිතරම් කැප කළ දෙයක්ද කියලා බලන්න. අනේ දේ තමයි ඔබේ මතකේ රැඳෙන්නේ. ඔබේ දරුවට ඔබ කැම වේල 1000ක් 5000ක් මේ වට හදලා තියෙන පුළුවන්. හැබැයි ඔබ බඩගින්නෙන් අඬන හිටිය දරුවෙක් වෙනුවෙන් ඔබ කැම වේලක් හදලා දුන්නා නම් අර ඔබේ දරුවාට දීපු කැම වේල 10000ට වඩා ඔබේ මතකේ රැඳෙන්නේ අර අසරණ දරුවා වෙනුවෙන් දීපු කැම වේල. ඔබේ දරුවා වෙනුවෙන් ඔබ සපත්තු කෝට්ටන් මේ වෙලට කීයක් විතර අරන් දෙලක්ද? 100ක් 200ක් වෙන්න පුළුවන් සමහරටනේ. හැබැයි ඔබ සපත්තු දෙකක් නැති නිසා පාසල් යෑම ප්‍රතික්ෂේප කරන දරුවෙක් හොයලා ඔබට දරුවෙකුට සපත්තු කෝට්ටමක් අරන් දෙන්න පුළුවන් නම් අන්නේ දේ ඔබට හොඳට මතකේ රැඳෙනවා. ඔබේ දරුවාට දීපු සපත්තු කෝට්ටන් 200 ඔබට මතක් වෙන්නේ අර අසරණ දරුවා වෙනුවෙන් කරපු එක සපත්තු කෝට්ටම ඔබේ මතකයේ සනිටුහන් වෙලා තියෙනවා. මේක තමයි පින්කම් වල ස්වභාවය පෙන්වන්නේ. මෙන්න මේ විදිහට ශ්‍රද්ධාව, සීලය, ඒ වගේම ශ්‍රුතවන්ත භාවයේ ධර්මඥානීය ඉහළම ධර්ම කරුණු තමාගේ සිතේ නිතර මතක් වෙන්නට ඕන. අපේ සිත මුල් වෙලා කරන කුසල අකුසල කර්ම ශක්තියේ ස්වභාවය හේතුඵල ධම ඇතිවීම නැතිවීම ආරසංගික මාර්ගය සත්‍යබොජ්ජංග සතර සතිපට්ඨානෙ මෙන්න මේ වගේ කාරණා පිනතුණි අපට නිතර නිතර මතක් වෙනට ඕන. මේ ආකාරයට ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතවන්ත භාවය, ත්‍යාගවන්ත භාවය සහ අනිත්‍යතාවය හැම මොහොතකම ඇතිවන මේ ස්කන්ධයන්හි හට ගැනීම නිරෝධය. ඇස ආදී ආයතන, රූප ආදී අරමුණු, රූප වේදනා ආදී ස්කන්ධ, නාම රූප, ඒ වගේම චක්කු ධාතු ආදී ධාතු, මේ හැම දෙයකම ස්වභාවය සම්බන් අහුත්වා සම්බුතං හුත්වාන භවිසති. සබ්බං කියන්නේ සියල්ලක්ම පිනතුනි. හේතුඵල ධහම යම් කිසි දෙයක් හටගෙන තියෙනවා නම් ඒ සියල්ලක්ම පෙර නොතිබී හට ගන්නවා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. හේතු ඇති කල්ලි හට ගන්නවා, හේතු තිබෙද්දී හේතු නිරුද්ධ වීමෙන් නිරෝධයට පත් වෙනවා. හැබැයි ආයි නැවත හේතු හටගෙන ආයි හට ගන්න පුළුවන්. මෙන්න මේක මෙනෙහි කිරීම අනිත්‍යතාවයේ මෙනෙහි කිරීම ප්‍රඥාව දියුණු වීම. මේ සඳහන් කර කාරණා පහ පිනතුනි බලන්න තමන්ට දවසට කොච්චර වාරයක් මතක් වෙනවද කියලා. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන, ඔබ රකින පංචශීලය, ධර්මකාරණය, ඔබ දීපු දානය සහ අනිත්‍යතාවයේ පදනම් කරගත්තෝ මේ ලෝක යථාර්ථයේ සිහිපත් කිරීම. ඔබට දවසට කොච්චර වාරයක් මේ කරුණ මතකේ රැඳෙනවාද, සිහිපත් වෙනවාද කියලා බලන්න. මෙන්න මේක තමයි ඔබට තියෙන ඉන්ෂුරන්ස් එක. මොකද ඉන්ෂුරන්ස් එක? ඔබ මරණින් මත්තේ මේ ජීවිතයේ අවසාන වතාවට S2 පියවෙනකොට S2 පියවෙලා ඊළඟට ඔබ S2 හැරෙන්නේ මේ මට්ටමෙන් හෝ මීට වඩා ඉහළ තැනක සුගතියක කියන කාරණය ගැන තියෙන සහතිකය රක්ෂණය ඉන්සුරන්ස් එක මේ. පින්නතුනි මේක අපි හැකි තාක් ඉක්මනින් දිනු කරගන්නට ඕන. මේ ගැන අපි කාටවත් කිසිදු සැකයක් තියෙන බෑ. පින්නතුනි අපි මාර්ගඵල නොලබන්න පුළුවන්. නමුත් අපට සුගතිය ගැන සැකයක් තියෙන බෑ. පින්නතුනි ඔබේ නැතිම් පූජා කරපු දානයේ ප්‍රමාණයට, ඔබේ දේශවානලින් අහපු ධර්ම කාරණාවල හැටියට, ඔබ පන්සලකට ගිහිපු වාර ගාන ගණන් කළ බලනකොට, ඔබේ නැතිම් හාමුදුරන්ට දානයේ පූජා කරපු අවස්ථා බලනකොට, ඔබ කිසිදාක පිනතුනි මෙතනින් පහට වැටෙන්න සුදුසු නැහැ, වැටිය යුතුත් නැහැ. හැබැයි ඔබ ඒ සඳහා මානසිකව සූදානම් වෙලා ඉන්නට ඕන. ඉහළ මානසිකත්වයක් ඔබේ ළඟ නිතර රඳවා ගන්නට ඕන. මේක තමයි අපට ධර්මයේ ලැබෙන සුරක්ෂිතභාවය. මේ රැකවරණය අපට තියෙන හෙල්ත් ඉන්ෂුරන්ස් එකට වඩා, ලයිෆ් ඉන්ෂුරන්ස් එකට වඩා අපට හුඟක් වටිනවා පින්නට. මේ බණහන ඔබ මේ හැකියාව, මේ කුසලතාවය, මේ ශක්තිතාවය ඇති කරගෙන ඉන්නව විතරක් නෙවෙයි, අඩුම වශයෙන් ඔබේ ළඟව ඥාතීන් 5 දෙනෙකුටවත් මේ රක්ෂණය ඔබ ලබා දීලා තියෙනට ඕන. යම් කෙනෙක් මිය ගියාම ඔබට වැඩිපුරම දුක ඇති වෙන අය අඩුම වශයෙන් 5 දෙනෙක්වත් හිතලා බලන්න. ඒ ඔබට වඩා වැඩිමලයි වෙන්න පුළුවන්, බාලයි වෙන්නත් පුළුවන්. සමහර විට ඔබේ ජීවිත කාලෙ මිය යන්නේ ඔබට වඩා වැඩිහිටියම නෙවෙයි නේද? සමහරට වයසෙන් බාලයෙක් මිය යනවා, දරුවෝ මිය යනවා, මොනුබුරු මිනිවිරයන් මිය යනවා, නංගිල මලිල මිය යනවා. ඔබ ඉඳිද්දී ඔබට වඩා බාලයෙක් මරණයට පත් වෙනවා. අන්න එවැනි අය මිය ගියාම තමයි ඔබට දැඩි සංවේගයක් හිතේ තියෙන්නේ. වැඩිපුරම සංවේගයට පත් විය හැකි ආම වශයෙන් 5 දෙනෙකුටවත් ඔබ මේ සුගතිගාමී වෙන උදව් කළ තියෙනට ඕන. මේක තමයි පින්නතනේ ඔබ විසින් කළ යුතු දේ. විශේෂයෙන් ඔබ යමකා තිනවා නම් මේ යුතුයකම හැකි තාක් ඉක්මනින් කරන්න. ඔබේ ස්වාමි බහර යවන්න මේ උදව කරන්න. ඔබේ රැකවරණ ඉන්න දරුවන්ට මේ උදව කළ තියන්න. පින්නතනේ ඔබේ ළඟම ඥාතියෙක් මිය ගිය දවසේදී ඒ දේහය ඔබේ දැසින් ඔබ දකිනවා. අන්නේ දකින වෙලාවේදී ඔබට කිසියම් විදිහේ හැඟීමක් ඇති වෙනට ඕන. මිය ගිහිලා ඉන්න කෙනාට මම ජීවත් ඉන්න කාලේ හිත දියුණු කරන්න උදව් කළා. එයාට මම පින් දහම් කරන්න උදව් කළා. අනේ නිසා මේ මිය ගිහිලා ඉන්න කෙනා මගේ උපකාරයෙන් මේ වන විට සුගතිගාමී තැනක ඉපදලා ඇති කියන විශ්වාසය ඔබේ හිතට නැගෙන්නට ඕන පින්නතුනි. අන්නේ සිතුවිල්ල අන්නේ විශ්වාසය ඔබට තියෙනවා නම් ඇත්තටම කෙනෙක් මිය ගිහපු දාසට ඔබට අඬන වෙන්නේ නැහැ. ඔබ ඊටාම මැදහත් උපේක්ෂා සාගතව ඉන්නවා. අනිත් අය ඇඬුවත් ඔබ දන්නවා ඔබ ඒ කෙනා වෙනුවෙන් ඔබ යුතුකම කළා තියෙනවා කියලා. පින්නතුනි මේක අපි හැකි තාක් ඉක්මනින් කරන්න ඕන. එයාට ඇත්තටම ආදරේ නම්. නිකන් නෙවෙයි අය අකමැති නම් එයාට සල්ලි දීලා හරි. එයා දන් දෙන අකමැති කෙනෙක් නම්. එයාගේ අතට කිසියම් මුදලක් දීලා ඒ මුදලින් කොටසක් හරියට දන් දෙන්න කියලා හුරු කරවන්න පින්නතුනි. එහෙම හරි කල පුරුදු කරන්න මේක. ඔබ දෙන දානයකට එන්න කියලා එයාට සහභාගී වෙන්න කියන්න. ඔබ දීපු දානයක පින්තූරයක් වීඩියෝ එකක් එයාට යවලා ඒක අනුමෝදන් වෙන කියන්න. ඔබ භාවනා කරන වෙලාවට ඔබට තියෙන මාධ්‍ය ඩිවයිසස් උපයෝගී කරගෙන දුරකථනයෙන් හරි නැත්නම් වෙනත් ක්‍රමයකින් හරි එයත් එකට මේ පින්කම් කරන්න පිනතුනි. අද අපට මේ තාක්ෂණය නිසා හුඟා දේවල් කරන්න පුළුවන්. අපි වගේන් ධර්මානුකූලවම ප්‍රයෝජන ගන්නට ඕන. ඈත දුර රටකින් අපේ අමල තාත්තලා ඥාතින් එකට අපට දැන් තියෙන ඩිවයිසස් වලින් අපට භාවන කරන්න පුළුවන්. එකට ඉඳගෙන එකට gederi ඉන්නවා වගේ කාලයක් වෙන් කරගන්න. විනාඩි 5ක් 10ක් හරි වෙන් කරගෙන ඒක කරන්න. ඒක ප්‍රමාද කරන්න එපා. අපේ ජීවිතයේ මොන දේ ප්‍රමාද කරත් වෙනතුනි ධර්මයේ හැසිරීම ප්‍රමාද කරන්න එපා. මේ තියෙන මොහොතේ ඊළඟ මොහොතේ අපට අහිමි වෙන්න පුළුවන්. අද මේ වාඩි වෙලා මෙතන ඉන්න අප කී දෙනෙක් හෙට උදෑසන වෙන විට ජීවිතයෙන් සමුගෙ නැද්ද කියලා අපට කියන්න පුළුවන් කමක් නැහැ. අන්න එවැනි ජීවිත ගත කරන හැටියට අප වහාම මේ ධර්මයේ තුලට පැමිණෙන්න ඕන පින්නතුනි. මෙන්න මෙතනින් අප ස්ථාවරත්වයේ ගතට පස්සේ ඊළඟට අපේ සිත ඉහළටම දියුණු කරගන්න ක්‍රමය බුදුදහම තුළින් දේශනා කරනවා. ඒ තමයි එක අතකින් ස්කන්ධ පංචකය තේරුම් ගැනීම. අනිත් අතින් අවිද්‍යාව හා භව තණ්හාව දුරු කිරීම. අනිත් පැත්තෙන් විද්‍යාව විමුක්තිය සාක්ෂාත් කර ගැනීම. ඒ සඳහා ආර්ය අෂ්ටාංගික මාර්ගය පදනම් කරගත්තු සමථ විදර්ශනා දෙක කෙටියෙන් කියනවා නම් සතිපට්ඨානයේ දියුණු කරලීම. මෙන්න මෙතනින් තමයි පේනතුනි සැබෑ ලෙසම අපේ ජීවිතයේ දුක්ඛම් කටලෝ දුර්වල යන්නේ. මෙන්න මේ භාවිතයෙන් තමයි සැබෑ ලෙසම අපේ ආධ්‍යාත්මික ජීවිතයේ සතුට නැමැති උල්පත්තික ගලාගෙන එන පටන් ගන්න. මේ සඳහා දර්ශනීය සම්මාදිටිය කියන එක අවශ්‍යයි. සම්මාදිටි පුරේ ජවන් කියලා කියනවා. මනහදක්ම යහපත් දර්ශනීය මේ ධර්ම මාර්ගයේ ආරම්භක පදනම විදිහට දේශනා කරනවා. භාගතුන් වහන්සේ දේශනා කරනවා ජානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආසවානං කයං වදාමි නොවා ජානතෝ නොවා පස්සතෝ. මහණෙනි මම ආශ්‍රවයන්ගේ ශේ කිරීම දේශනා කරන්නේ දන්න කෙනාට දකින්න කෙනාට කියලා. මොකක් දන්න කෙනාටද මොකක් දකින්න කෙනාටද? ඒ තමයි දුකේ හට ගැනීම හා නිරෝධය දකින්න කෙනාට. අප මේ අත්විඳින ලෝකය අප ඇසින් දකින මේ ලෝකය අපි ඇස් කන ආසාදී ඉන්ද්‍රිය වලින් ප්‍රත්‍යක්ෂ කරන මේ ලෝකය මේ මොහොතේ බාහිර ඒ විදිහටම තියෙ කියලා හිතුවොත් මේක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මේ අවිද්‍යාව තුලින්දගෙන අපට පුණ්‍යාවි සංකාර කරන්න පුළුවන්. ආනිජාවි සංකාර කරන්නත් පුළුවන්. හැබැයි අපි ජරා මරණ වලින් නිදහස් වෙලා නැහැ. මේ මොහොතේ අපට යමක් සිහිපත් වෙනකොට ඒ සිහිපත් වන දේ ඒ විදිහටම ලෝකයේ තියෙන දෙයක් තමයි මතක් වෙන්නේ කියලා හිතුවොත් මේක තමයි භවය කියලා කියන්නේ. මේක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. එහෙනම් බාහිර ලෝකයක් නැද්ද? බාහිර ලෝකයක් වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. සතර මහා භූත රූප වලින් නිර්මාණය වෙන ලෝකයක් තියෙනවා. බාහිර ලෝකයේ සමුත් සත්‍ය විදියට රූප තියෙනවා. හැබැයි රූපයක් කියලා කියන්නේ බුදුදහමේ විදියට සැබැලි සමගත්තොත් ඒක රූපස්කන්ධයක් වෙන්නේ. ඒක අපේ ජීවිතයට සම්බන්ධ වෙන මොහොතේ. එහෙම නැත්නම් ඒක රූපයක් වුණාට රූපස්කන්ධයක් වෙන්නේ නැහැ. රූපස්කන්ධය තනියෝ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක සිද්ධවන්නේ නම් අපේ සිත සහ සිතුවිලි කියන කාරණා දෙක තියෙනතොත්. අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානං කියන මේ පටිසම්පාදාංග තුල ඒ හැමතැනම ස්කන්ධ පංචකේ ක්‍රියාත්මක වෙනවා. හැබැයි අවිද්‍යාවෙන් ගත්ත ලෝකයේ තුල අවිද්‍යාවෙන් ගත්ත ලෝකයේ තුල රූපය තුල තමයි ලෝකයේ ඉන්නේ. රූපයෙන් බැහැරව අපේ ජීවිතයක් නැහැ. ඒ වගේම අපේ සිතුවිලි තියෙනවා නම් ඒ සිතුවිලි තියෙනම රූපය තුල බැසගෙන පරිසම්පාදාංගයේ ඕනෑම අංගයක් බලන්න. අවිද්‍යාව ගත්තත් සංස්කාර ගත්තත් විඥානයේ නාම රූප සලායතන මේ හැම දෙයක්ම ඒ හැම දෙයකම පදනම නාමයේ සහ රූපයේ කියන කාරණා දෙක හරියට බටමිටි දෙකක් එකට හේතු කළ තියෙන වගේ මේ ස්කන්ධ පංචකෙම ගැට ගහපු ලෝකයක් තමයි අපි මේ අත්විඳින්නේ. කෙනෙකුට කියන්න පුළුවන් රූපය කලින් පහළ වෙලා තියෙයි කියලා. මේ ස්කන්ධ පංචකය විවිධ න්‍යායලින් විස්තර කරනවා. දුක සත්‍ය විදියට ඒක විස්තර කරනවා. සමුදය සත්‍ය විදියට, නිරෝධ සත්‍ය විදියට ස්කන්ධ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ මාර්ග සත්‍ය විදියටත් මේක ක්‍රියාත්මක වෙනවා. මේ විවිධ අවස්ථාවල විවිධ න්‍යායලින් මේක විස්තර කරලා තියෙනවා. විශේෂයෙන්ම උත්පත්ති ලැබෙන වෙලාවේදී ස්කන්ධ පංචකය එකටම ක්‍රියාත්මක වෙනවා කියලා කියනවා. මුලින්ම මෞකසකට විඥානය බැස ගන්න අවස්ථාවේ අන්නේ අවස්ථාවේදී රූපයේ භෞතික වශයෙන් යම් සිදයක් සකස් වෙලා තියෙන අපේ ඇහැට නොපෙනෙන මට්ටමේ වුණත් හැබැයි ඒ පිළිසින ගන්න අවස්ථාවේදී ස්කන්ධ පංචකයම තමයි බැස ගන්න. ස්කන්ධ හතරක් බැස ගන්නයි. පින්නතුනි අනේ තෙන්දී ඊටාම සියුම් විදියට මේ කාරණා ක්‍රියාත්මක වෙනවා. එතන කලින් රූපයක් තිබ්බ කියලා අපි කියන්නේ නැහැ. රූපය කියන එක ක්‍රියාත්මක වෙන්නෙම සක්‍රිය වෙන්නෙම මේ නාමයත් එක්කම. ඒක තමයි අවිද්‍යාව සල්පයක් හරි අනුසයවත්කම් හරි කෙනෙක් තුල තියෙනවා නම් ඒකයි ජීවිතයක ස්වභාවය. පින්නතුනි මෙන්න මේ ස්කන්ධ පංචකය හේතු ඇති කාලේ හට ගන්නවා. ඇසට රූපයක් පේන අවස්ථාවේදී මේ ස්කන්ධ හටගෙන එතනම නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙච්ච ස්වභාවය තුල ඒ විපාක මට්ටමේ අවස්ථාවේදී අපට පිළිදෙලින්න පුළුවන් කමක් නැහැ. කිසිදු සත්‍යයකට මේ විපාක මට්ටමේ ස්කන්ධ තුල දිගට පාත්වා ගන්නටවත් ඒ මොහොත තුල ඉඳගෙන ඒක සීපත් කරන්නවත් පුළුවන් කමක් නැහැ. නිතරම ඒක සීපත් කරන්නේ ඒ මුල් මට්ටමේ ස්කන්ධ ටික නිරුද්ධ වෙච්ච මොහොතක මනෝවිඥාන මට්ටමේ. ඒක සීකන ප්‍රධාන අවස්ථා දෙකක් ගැන පටිසම්භිදා මාර්ගයේ සඳහන් කරනවා ආචාර්ය ආනන්ද ඥාන විදියට. එහෙදී විඥානචර්යා කියලා අවස්ථාවක් තියෙනවා, අඥානචර්යා කියලා අවස්ථාවක් තියෙනවා, ඥානචර්යා කියලා අවස්ථාවක් තියෙනවා. විඥානචර්යා කියලා කියන්නේ විපාක මට්ටමේ ස්කන්ධ ක්‍රියාත්මක වෙන මොහොත. අනේ අවස්ථාව තුළදී ඒක කුසලයක්වත් අකුසලයක්වත් කියලා කියන්නේ නැහැ. ඒක උපේක්ෂා සාගත මට්ටමේ අවස්ථාව. ඒක එතනම හටගෙන නිරුද්ධ වෙනවා. නිරුද්ධාන්ට පස්සේ අපේ අවිද්‍යාව සල්පයක් හරි තියනවා නම් අපි ඉන්නේ අඥානතරය මට්ටමේ. අපේ හිතේ සම්පූර්ණ අවිද්‍යාව දුරු වෙලා නම් සහ අපි අවිද්‍යාව දුරු වෙන මාර්ගයක ඍජුව බැසගෙන ඉන්නවා නම් අපි එක් ක්ෂණිකව හෝ වඩාත්මිකමනින් අපි ඥානචර්යාවට පත් වෙනවා. ස්කන්ධ පංචකයේ නිරෝධය සාක්ෂාත් කරමින් වාසය කරන්නේ. නාම රූපයන්ගේ නිරෝධය සාක්ෂාත් කරමින් වාසය කරන්නේ. මෙන්න මේකේ වේගවත් බව තමයි ඉන්ද්‍රිය බාහන සූත්‍රයේ විස්තර කරන්නේ. අනුත්තර ඉන්ද්‍රිය බාහන විදිහට එකක් විස්තර කරනවා කොච්චර ඉක්මනින් මේ ආරි ශ්‍රාවකයෙක් නැත්තම් ධර්ම මාර්ගයේ ඍජුව බැසගෙන ඉන්න කෙනෙක් සතිපට්ඨානේ ඉහිලෙම පුරුදු කරන කෙනෙක් කොහොමද ඉන්නේ කියලා ඒක විස්තර කරනවා. ඉන්ද්‍රපාන සූත්‍රය. ඒ වගේම රහතන් වහන්සේ කෙනෙක් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? රහතන් වහන්සේට සම්පූර්ණයෙන්ම තමන්ගේ සංඥා වෙනස් කළා කැමති විදිහට ලෝකේ පරිහරණය කරන්නටත් අවශ්‍ය නම් උපේක්ෂාවෙන් වාසය කරන්නටත් පුළුවන්කම තියෙනවා. එතකොට අප මේ දකින ලෝකය අපට සිතෙන ලෝකය නිරුද්ධ වෙච්ච ලෝකයක් මනංච පටිච්ච ධම්මේ චෝපාජිති මනෝ විඥාන අවස්ථාවේදී දැන් අපි මේ අත්විඳින්නේ කියලා තේරුම් ගන්නකොට රූපය ගැන අපි උපේක්ෂා සාගත වෙනවා. රූපය ඇතයි කියලා ගන්නෙත් නැහැ. රූපේ නැතයි කියලා ගන්නෙත් නැහැ. රූපය ඇතයි කියලා ගන්නෙ නැත්තේයි ඒ හටගත් රූපේ නිරුද්ධ වෙලා තියෙන්නේ. රූපය නැහැ කියන්නේ නැත්තේයි ඒ නිරුද්ධ වෙච්ච රූපය වන ආය හේතු ඇති කල්හි ආය අලුත් අධ්‍යක්ෂීම අපි දෙට හදගන්න පුළුවන්. මෙන්න මේක තමයි ඉති ඉමස්මින් සති දන් හෝති ඉමස්මින් අසති දන් හෝති කියලා කියන්නේ. මේ ඇති කල්හි මේ හට ගන්නවා මේ නිරෝධය මේ නිරෝධයට පත් වෙනවා කියන දර්ශනය. මෙන්න මේ දර්ශනේ හිටියොත් අපේ හිත බාහිර ලෝකෙ තුල බැසගන්නේත් නැහැ. ඒ වගේම නාමයන්තේ බැසගන්නේත් නැහැ. නාම රූප දෙකේම නිදහස් වෙලා ජරා මරණ වලින් නිදහස් වෙන පුළුවන්. මේ දර්ශනෙට අපි නාවුතින් අපට අනිවාර්යයෙන්ම ඇසෙන් දකින රූප අරබය, කනෙන් ගන්න ශබ්ද රූප අරබය, මේ ආදී පංච විඥානයන්ගෙන් ගන්න අරමුණු වල හිත බැසගෙන අන්නේ දෙයට සිදුවන ලෙඩවීම, මහලුවීම, මරණ, ප්‍රිය විප්‍රයෝග අපට බාර ගන්න සිද්ධ වෙනවා. මෙන්න මේ ගැන බයක් ඇති කරගත්තු කෙනා සහ මෙන්න මේ දේශනාව ගැන ශ්‍රද්ධාවට ගත්තු කෙනා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ දේ සත්‍යක්මයි. දුක නිදහස් වෙන නම් මේ සත්‍යයට එන්න ඕන කියන විශ්වාසය යම් කෙනෙකුගේ හිතේ බැසගත්ත නම් ඔහුගේ මේ දැනීම ශ්‍රද්ධාවත් එක්ක මුසු වෙච්ච දැනුමක් වෙලා ඒක සුතමේ පඤ්ඤා බවට පත් වෙනවා. සුතමේ පඤ්ඤා බවට පත් වුණොත් මේක තමයි අපේ ජීවිතේ බවට පත් වෙන්නේ. අපිට දැනුම හොයා තියෙන පුළුවන් තියෙන තුනි. ඒ දැනුම තිබට ඒක සුතමේ පඤ්ඤා වෙන්නේ නැහැ. ඒ ලැබු දැනුම අපේ ජීවිතේ කොච්චර ඉහළ තැනකින් තමයි පාත්වා ගන්නවද? සහ අපට දවසට වැඩිපුර කොච්චර නම් මේ ගැන හිතනවද? මෙන්න මේ යථාර්ථයේ පිනතුණි අපට දවසට වැඩිපුර හිතන දේවල් වලින් ඉහළම තැනින් තියාගන්නට ඕන. මෙන්න මේක තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. අපි බුදුරජාණන් වහන්සේට කොයිතරම් මල් පහන් පූජා කරාද උදේ හවස නොනවත්වාම ගාථා කිව්වත් අපි ඇත්තටම ශ්‍රද්ධාවට ආවෙ නැහැ පිනතුණි. අපේ ගෙදර බුදු පිළිමයක් නැති වුණත් බුද්ධ පූජා නොතිබ්බත් බුද්ධං සරණං ගච්ඡාමි කියලා නොකිව්වත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මෙන්න මේක සත්‍යයි. මේ හේතුඵල ධර්මයේ හට ගැනීම නිරෝධය මෙන්න මේක තමාගේ හදවතෙහි රැව් පිළි රැව් දෙනවා නම් මේක තමයි සැබෑම බුද්ධ පූජාව. මේක තමයි සැබෑම ධර්ම පූජාව. මේක තමයි සැබෑ ලෙසම බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා කියන්නේ. අපි දැකලා තියෙනවා සමහර ආරණවලින් හාමුදුරුවෝ පින්නපාත කරගෙන ඉඳ වළඳලා භාවනා කරගෙන ඉන්නවා. උන්වහන්සේලාගේ පේන එක මානක බුදු පිළිමයක් නැහැ. උන්වහන්සේලා බුද්ධ පූජා කියන්නේ නැහැ සමහරලාට. නමුත් ධර්මයේ ඉහෙළම පුහුණුවේ ඉන්න කෙනතුනි අර ඉහෙළම පුහුණුවට එන්න බැරි කෙනාට බුදුහාඳුර මතක් කරගන්න තමයි පිළිම වහන්සේ යෝනේ බුද්ධ පූජාව ඕනේ පින්නතුනි. ඒකත් නැතුණොත් යාට පිළිහෙළින තැනක් නැහැ ඒකයි. යාට අර මතක් කරලා දෙන්න තමයි මේක අවශ්‍ය වෙන්නේ. හැබැයි මෙතෙන්ට ආපු කෙනා හැම වෙලාවෙම ඔහුගේ හදවත බුදු කුටියක් කියලා බුදු මැදුරක් කියලා බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනම ඔහුගේ හදවතේ වැඩ සිටිනවා. ඔහු ඉන්න තැන ඉඳගෙනම චෛත්‍යරාජයන් වහන්සේ ලෝකෙම වැඳ ගන්නවා. මුළු ලෝකෙම තියෙන ධාතුන් වහන්සේලා වැඳ ගන්නවා. ඔහුට තමන්ගේ ධාතු කරඬුවේ ධාතුන් වහන්සේලා තැන්පත් කළා. පොද පූජා සත්කාර කරන පරිසරයක් ධනයක් නැති වුණත් ඔහු තමයි සැබෑම බුද්ධ පූජා තියෙන කෙනා වෙන්නේ. හැබැයි එහෙම බැරි කෙනෙකුට කොමන හෝ ක්‍රමයකින් තමන්ගේ ගෙදර පේන තැන බුදු පිළිම තියෙන ඕන පිනතුනි. දවසට හැකිතාක් වහර ගානක් හෝ බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා කියන්නට ඕන. ඕඩ දවසට පුළුවන් තරම් වාර ගානක් බුද්ධ පූජාව ගිලන්පස පෑන් බුදුහාඳුරෙනේ පූජා කරන්න ඕන. ඒක තමයි ඔහුට තියෙන රැකවරණය. අවසාන මොහොතේ හරි සුගතිගාමී වෙන පුළුවන්කම තියෙන්නේ මේ ස්වභාවය ඔහුගේ ජීවිතය තුළ තිබුණින්. හැබැයි සැබැලිස්ම දහමට ආපු කෙනා ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ පිරුණ පාන ආසන්න මොහොතෙහි රහතන් වහන්සේලා බොහෝ දෙනෙක් භාගතුන් වහන්සේ වටා ධර්ම සංගයකින් හිටියා. රහත් වූ ස්වාමීන් වහන්සේලා ඇතැමිට දුකටපත් වුණා. එහෙම දෙද්දී ධම්මාරාම කියන හාමුදුරු කෙනෙක් ගිහිල්ලා බුදුහාමුදුරු පිරුණ පාන කලින් මම කොහොම හරි නිවන් දකින්න ඕන රහත් වෙන්න ඕන කියලා භාවනා කළා. බුදුහාමුදුරන් ඉවත්තල ගිහිල්ලා භාගතුන් වහන්සේ සඳහන් කරන මහණෙනි මෙන්න මේ ධම්මාරාම භික්ෂුව තමයි මට සැබැලිස්සම උපස්ථාන කරන කෙනා වෙන්නේ කියලා. මේකෙන් පෙන්නුතුනේ ධර්මයේ ලක්ෂණය. මෙන්න මේ දර්ශනය දුක හටගන්නේ අවිද්‍යාව පදනම් කරගෙන බාහිර ලෝකයක් ඇතයි කියලා ගන්න භව තෘෂ්ණාව නිසා, භව තණ්හාව නිසා දුක හට ගන්නවා. තමා වටා ඉන්න ලෝකය, නිර්මාණය කරගින ලෝකය, නිරුද්ධ වෙච්ච ලෝකයක් මනෝවිඥාණයෙන් ගන්න අවස්ථාවක් මේ තියෙන්නේ. ඒ ගන්න මනෝවිඥාණයත් මේ මොහොතේ හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධය දකින කෙනා බාහිර ලෝකනොත් නිදහස් වෙනවා, අභ්‍යන්තර නාමයන්තිනොත් නිදහස් වෙනවා. මෙන්න මේ දර්ශනේ ලැබිච්ච කෙනා සුතමේ ප්‍රඥාව තුළ විශ්වාසය තියාගත්තනම් ඔහුගේ ජීවිතයේ ප්‍රධානතම දැක්ම බවට පත් වෙන්නේ මෙන්න මේ දුකෙන් නිදහස් වීම කියන කාරණය. මෙතෙන්ට ආපු ගමන් ඔහුගේ සියලුම කටයුතු කළමනාකරණය කරගන්නේ තමා ලබාගත්තා වූ මේ දර්ශනය දැක්ම සුතමේ ප්‍රඥාව පෙරමුණේ තබාගෙන. ඒ තුළින් ඔහු ආරක්ෂණ මාර්ගයංග තමාගේ ජීවිතය අංග බවට පත් කරගන්නවා. අනෙහිදී අපට නොයෙක් විදිහේ භාවනා ක්‍රම පුහුණු කරන්න පුළුවන්. මෛත්‍රී භාවනාව, බුදුමන භාවනාව, ධාතු මනසිකාරය, මරණානුසති භාවනාව, මේ වගේ ඔබ කැමති භාවනාවක් පුහුණු කළ බලන්න. ටික වෙලාවක් නෙවෙයි, දවසට විනාඩි 10කින් 15කින් 20කින් පටන් ගන්න, දවසට පැයක් දෙකක් ආදී වශයෙන් කරලා දවස් ගානක් මාස ගානක් ගත වෙනකොට අඩුම වශයෙන් භාවනා ක්‍රමයක් පැය 50ක් 100ක් හත් කළ බලන්න පින්නතුනි. මෙහෙම කරාට පස්සේ සමන්ට කිසියම් භාවනාවක් වඩාත්ම ප්‍රකට වෙනවා. අන්න ඒකට ප්‍රමුඛත්වය දීලා වැඩිපුර කරා. යතර අද අප විශේෂයෙන් සාකච්ඡා කරන්නේ ආනාපාන සති භාවනාව. සමත භාවනාවත් විදර්ශනා භාවනාවත් දෙකම දියුණු වෙන සුවිශේෂී භාවනාවක් විදියට බුදුදහම තුළ අතිශය වරණාවට සම්භාවනාවට පාත්‍ර වෙච්ච භාවනා ක්‍රමයක්. ආනාපාන සති භාවනාව. හුස්ම ගැනීම පිට කිරීම පිළිබඳ වූ සිහිය පාත්වා ගැනීම. මේ භාවනාව භාගතුන් වහන්සේ ජීවමාන කාලයේ සිද්ධ වුණා. ඊට පෙරත් සමහර මේක පුහුණු කරලා ධානාභිඥා ලබාගත් අය හිටියා. අන්න එවැනි සමාජයකට තමයි භාගතුන් වහන්සේ සම්බුද්ධත්වය ලබාගෙන මේක වඩාත්ම අර්ථවත් දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ආනාපාන සති යස්ස පරිපූර්ණා ස්වභාවිතා අනුපුබ්බම් පරිචිතා යථා බුද්ධේන දේශිතා සෝයිමං ලෝකන් පබහසේති අබ්බහමුත්තෝ චන්දිමා. යම්කිසි කෙනෙක් මේ ආනාපාන සති භාවනාව භාගතුන් වහන්සේ දේශනා කරපු විදියට නිවැරදිව නිර්වෘල්ව භාවිත කරනවා නම් ඔහු වලා ගැබෙන්නේ වෙන සඳක් වගේ ලෝකය ආරෝපවත් කරනවා කියලා. ඒ විතරක් නෙවෙයි. සූත්‍ර ධර්ම රාශියක සඳහන් කරලා තියෙනවා මේ ආනාපාන සති භාවනා වඩනකොට අපේ හිත ඊට අදාළව පවත්වා ගත යුතු කාරණා පිළිබඳව. ඒ තමයි ඉද බික්කවේ බික්කෝ ආනාපාන සති සමාධින් භාවේති සති සම්බොජ්ජංගම් භාවේති. ආනාපාන සහිතං සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සඟ පරිණාමි. ඉද බික්කවේ බික්කෝ ආනාපාන සති සහගතම් ධම්මවිචය සම්බොජ්ජංගම් භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සඟ පරිණාමි. ඉද බික්කවේ බික්කෝ ආනාපාන සති සහිතං විරිය සම්බොජ්ජංගම් භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සඟ පරිණාමි කියලා. මේ වගේ සති ධම්මවිචය විරිය පීති මේ ආදී පස්සද්ධිය ආදී සමාධි උපේක්ෂා දක්වා බොජ්ජංග සියල්ලක්ම වැඩෙන්න ඕන මේ ආනාපාන සති භානෝසෙයි. භාගතුන් වහන්සේ වරක් දේශනා කරනවා මහණෙනි එක කරුණක් වඩනකොට කාරණා හතරක් සම්පූර්ණ වෙනවා නම් ඒ කාරණා හතර සම්පූර්ණ වෙනකොට තවත් කරුණු හතක් දිනු වෙනවා නම් ඒ කරුණු හත වැඩෙනකොට කාරණා දෙකක් සාක්ෂාත් වෙනවා නම් අනේකට හේතු වන එකම වූ ධමයක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි ආනාපාන සති භාවනා කියලා කියන්නේ. පින්නතිනිය අපට හිතට දුකක් වේදනාවක් කලබල ගතියක් වික්ෂිප්ත භාවයක් ආපු වෙලාවක නිදහස් තැනක වාඩි වෙලා අඩුම ගානේ හුස්ම ඉහලට පහළට ගැනීම පහක්වත් සිහියෙන් කරන්න බලන්න. කොච්චර කලබල ගතිය අඩු වෙනවද බලන්න. එනිසා අපි සාමාන්‍ය කියන්නේ හිතට කේන්තියක් ගිහිල්ලා කාටවත් බනින්න ඕන වෙච්ච වෙලාවකදී ඉහලට හුස්මක් අරන් පහළට දෙපාරක්වත් ගන්න කියලා නේ. ඒ මොහොතට හරි පේන තුන අපේ හිතේ අර කලබල ගතිය හිතේ තියෙන අමනාපය අඩු වෙනවා. ඉතින් මේක එහෙම සරල දෙයකින් පටන් අරන් අර සම්මා දිට්ඨිය පාදක කරගෙන ආරියසංගික මාර්ගයේ අංගයක් විදියට විවේකය විරාගය නිරෝධය සහිත වූ මේ චතුරාර්ය සත්‍ය ගැන අවබෝධය ඒ වගේම බොජ්ජංග වැඩෙන ආකාරය සැබවින් තේරුණ අයගෙන යම් කෙනෙක් වඩනවා නම් ඔහුට විද්‍යාය මුක්තිය සාක්ෂාත් කිරීම දක්වාම මේක ගමන් කරන ධමයක් විදිහට දක්වන මේ ආනාපාන සති දෙන කලින් පිනතුනි අපි හැකි තාක් දුරට මෛත්‍රිය බුද්ධානුස්සතිය පටිපූල මනසිකාර්ය සහ මරණ අනුස්සතිය යතර ධාතු මනසිකාර්ය ආදී මේ මූලික කමඨහන් ටික වැඩි කාලයක් අපි පුරුදු කරලා තියෙනට ඕන. ඒක අපට ආනාපාන සති භාවනා වඩන්නට උපකාරයක් වෙනවා. එහෙම ඇති කරගත්තු කෙනා අර සම්මාදිටියේ පිහිටලා එතනත්තා ඉද බික්කවේ බික්කෝ අරඤ්ඤගතෝවා රුක්මුලගතෝවා සුඤ්ඤාගාරගතෝවා නිසීදති පල්ලකං ආභුජිත්වා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨවෙත්තා සෝ සතෝවාස සති සතෝපස්ස සති. මෙතන බික්කු කියන්නේ ස්වාමීන් වහන්සේ විතරක් නෙවෙයි බික්කු බික්කුනි උපාසක උපාසිකා කියන ඔබ අප හැම දිනාටම දේශනා කරපු කාරණයක් මේක. විවේක තැනකට ගිහිල්ලා ශරීරය හොඳට ඍජුව තියාගෙන සැහැල්ලු කරගෙන ශරීරය තමගේ සිහිය පරිමුඛ කරගෙන මුහුණ ඉදිරිපසට අරගෙන නාසිකාග්ගේ වාමුඛ නිමෙත්තේ වාගේ ආකාරයට ආකාපි සම්පජානෝ සත්මා විනේ රෝගී කියපු විදියට ක්ලේශයන් තවන වීරියෙන් සිහියෙන් නොනින් ඉඳගෙන ස්වාභාවික සිදුවන හුස්ම ගැනීම අපිට කිරීමට අප අවධානය යොමු කරනවා. සෝ සතෝ වාස සති, සතෝ පස සති. සිහින් හුස්ම ගන්නවා, පිට කරනවා. හිත එහෙම යනවා නම් අපට නොයෙක් ක්‍රම භාවිත කරන්න පුළුවන්. එක ක්‍රමයක් සඳහන් කළා කියනවා, තමා හුස්ම ගැනීම ගැන ගණන් කිරීමක් අවශ්‍ය නැ කරන්න පුළුවන්. ඒකේ ඉඳන් 5 වෙනකන්, ඒකේ ඉඳන් 6ට, 7ට, 8ට, 9ට ආදී වශයෙන් ගණන් කරන්න පුළුවන්. එක හුස්මක් අරගෙන පිට කරනකොට 1යි, 2යි, ඔහොම ගිහලා 5ට යනකන් යනවා. ආයි 5 ඉඳන් 4, 3යි, 1 දක්වා එන්න පුළුවන්. ඊළඟ පාරව නම් 6 වෙනකන් යනවා. කොහොම 9 වෙනකන් යන්න පුළුවන්. ඒක මුලින් ප්‍රාථමික උපක්‍රමයක් විදිහට විතරයි මේක කරන්න දිගට කරන්න අවශ්‍ය නැහැ. ඒක අර විසිරලා යන හිතේ වේගවත් බව අඩු වුණාට පස්සේ අපේ නාසයේ කෙළවරේම හිත තියාගන්නවා. ලොකු සැහැල්ලුවක් දැනෙන ගන්න පින්නතුනි. මුලින් ඉතාම වේගවත් කලබලයට හුස්ම ගත්තා අපි, ටිකෙන් ටිකේ හුස්ම ගැනීම වේගය අඩු වෙනවා. අර වේගවත් දීර්ඝ හුස්ම ගන්න වෙලාවදී අපිට ඒකත් පේනවා. දීඝං වාස සන්තෝ දීඝං අස්ස සාමීති පජානාති. දීර්ඝ හුස්ම ගන්නකොට දීර්ඝ හුස්ම ගන්න බව තේරෙනවා. රස්සං වාස සන්තෝ දීඝං රස්සං වාස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති. කෙටි හුස්ම ඇතුළු වීම පිටවීම පිළිබඳවත් අපි දන්නවා. මේකට එන්නට ඇතැමිට ක්ෂණිකව බෑ. ඇතැමිට ටික වේලාවක්, පෑ ගානක්, ඇතැමිට දවස් ගානක් පුහුණු කරාට පස්සේ තමයි මේ මට්ටමට එන්නේ. අපි මේ පියොරිටික සියල්ලක්ම දැන් කෙටියෙන් සඳහන් කරනවා. අපිට එක එක දවස් එක මොහොතින් බැරි වුණත් ඉඩ ලැබෙන හැම අවස්ථාවකදීම පුහුණු කරන්නට අපට උපකාරයක් වෙන්නට අපි මේ කරුණු දැන් සාකච්ඡා කරනවා. මුලදී සිහිව හුස්ම ගත්තා, පිට කළා. ඒක කාලයක් ගන්නකොට දීර්ඝ හුස්ම ගැනීම පිට කිරීම සිහි කරනවා, තමන්ට දැනෙනවා, ඒ ගැන සතිමත් වෙනවා. ඒකත් කාලයක් වුණ කරනකොට අර දීර්ඝ ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. එහෙත් අපේ හිත තාම තියෙන්නේ නාසිකයේ වා මුඛ නිමිත්තේ වා කියපු විදිහට සති නිමිත්ත තුල තාම තියෙන්නේ. හිත කොහෙවත් එහෙම යන්නේ නැහැ. නාසයේ ළඟයි අපේ හිත තියාගෙන ඉන්නේ. හරියට යමිස්ස තැනකට කෙනෙක් ඇතුළු වෙනවා නම්, හරියට දොරටුවේ මුරකාරයෙක් ඉන්නවා නම්, මුරකාරයා ඒ දොරටු වෙන්න කලින් අය පරීක්ෂා කරන්නේත් නැහැ, දොරටුවෙන් ඇතුළු වුණාට පස්සේ යා පරීක්ෂා කරන්නේත් නැහැ. එයා මොකද කරන්නේ? එයා දොරටුවට ඇතුළු වෙන කෙනා තමයි ඔහු පරීක්ෂා කරන්නේ. අන්න ඒ වගේ අපේ හිතත් එක්ක නාසය හරහා ශ්වාස නාලය දිගේ පෙනහළු වලට, පෙගණියට, එතැන් වලට යන්නේ අපි. උදාහරණයක් දක්වන්නේ හරියට ලී ඉරණ කෙනෙක්, කියතකින් ලොකු ලී කඳක් ඉරණ කෙනෙක්. ඒ ලී කඳ ඉහළ තැනක තියලා ලී අඳිනකොට, ඉරණකොට ඔහුගේ ඇහැ පොරතන් දොහ තියාගන්නේ. අර ලී ඉරන්න ලණුවක් ගහලා තියෙනවා. අපි කියන කළු නූල් තියෙනවායි කියලා. අන්නේ කළු ලපේ තියෙන තැනට තමයි ඇහැ තියාගෙන ඉන්නේ ලී ඉරණ කෙනා. කියන්නේ දිහා බලන්නේ නැහැ. අතෙන්ට හිත තියලා තමයි ඔහු ලිය ඉරන්නේ. හැබැයි දන්නවා අවධානයෙන් ඉන්නේ කියත හරියට යනවද කියන කෙන අවධානයෙන් ඔහු ඉන්නවා. කියත වේගෙන් ඇදෙනවද, හෙමින් ඇදෙනවද, කියත හිර වෙනවද, ඒ ඔක්කොම ලිය ඉරන ලිය වඩුවා දන්නවා. හැබැයි ඔහුගේ ඇස තියෙන්නේ අර කැපෙන ස්ථානේ, අර කළු ඉර තියෙන ස්ථානේ. අන්නේ වගේ තමයි අපි නිතරම අපේ අවධානය, අපේ සිහිය තියාගෙන ඉන්නේ සති නිමිත්ත තුල. නාසිකාග්ගේවා මුඛ නිමිත්තේවා කියපු විදිහට නාසයේ කෙළවර හෝ උඩුසල් ආශ්‍රිතව තමයි අපේ මේ අවධානය අප දැන් තියාගෙන ඉන්නේ. මෙන්න මේ දීමත් එක්ක කාලයක් ඇද්දී මේ හුස්මේ දීර්ඝ බව, කෙටි බවට මෙනෙහි වෙනවා. මෙම කාලයක් පුහුණු කරනකොට මුළු ආස්වාස ප්‍රස්වාස කය ගැනම අපට සිහිපත් වෙනවා. සබ්බ කාය පරිසංවේදී අස්ස සිස්සාමිත සික්කති පස්ස සිස්සාමිත සික්කති. සබ්බ කාය පරිසංවේදී සබ්බ කාය කියන්නේ මුළු ඇඟම නෙවෙයි, අපේ ශරීරයේ කොටසක් තමයි හුස්ම ගැනීම කියලා කියන්නේ. මේ ආස්වාස ප්‍රස්වාසයත් මේ කයෙහි කොටසක් විදිහට සඳහන් කරලා තියෙනවා. අපේ කය ගැන තියෙන අවධානයේ සම්පූර්ණම අවධානය හුස්ම ගැනීම නැවති මේ කයට අපි ගන්නවා. අන්නේ සමස්ත හුස්මේ ගැනම පරිපූර්ණ අවබෝධයෙන් ආස්වාස කරනවා ප්‍රස්වාස කරනවා. මෙහෙම කාලයක් යනකොට වඩනකොට ඇතැමිට පැය ගාණක් වෙන්න පුළුවන්, දින ගාණක්, සති ගාණක්, මාස ගාණක් මෙමෙ අඛණ්ඩව කරනකොට තමන්ට පස්සම් භයං කාය සංඛාරම් අස්ස සිස්සාමිති සික්ඛති පස්ස සිස්සාමිති සික්ඛති කියලා මට්ටමට එනවා. අර සමස්ත ආස්වාස ප්‍රස්වාස කය ටිකෙන් ටික සංසිඳන ආකාරය තමන්ට පෙනියනවා. ඒ කියන්නේ සමාධිය ටිකෙන් ටික දිනු වෙනවා පින්නතුනි. මේ තෙක් තමන්ගේ අවධානය සම්පූර්ණයෙන්ම සිහිය මේ ආස්වාස ප්‍රස්වාසයේ වෙත නැඹුරු වෙනවා. විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා කියන මෙන්න මේ ධානාංග ටිකෙන් ටික අපේ සිත තුළ පිහිටනවා. ඒ පිළිමදෝම විතර්ක කරනවා. ඒ පිළිමදෝම හිත හැසිරෙනවා. ඒ පිළිබඳවම හිත සතිමත් වෙනකොට ප්‍රීතිය හටගන්නවා, සැපය හටගන්නවා, ඒකාග්‍රතාව හටගන්නවා. පින්නතුනි ජීවිතයේ අපි සතුට විඳින්න පටන් ගන්නවා. මෙතෙක් කල් බාහිර ලෝකයේ හඹාගෙන ගිහිල්ලා සතුට ලැබුවෝ අපි, මෙතෙක් කල් කතා කර කර හිනා වෙයි වෙයි විහිළු තහළු කර කර සතුට විඳින පුරුදු වෙච්ච අපට අමුතුම ලෝකයක් නිර්මාණය වෙනවා පින්නතුනි. අපි මෙතෙක් කල් මොනවද කරේ කියලා හිතන ගමන් අපට දහම වුණ ගහනවා. තමන් ජීවිතේ වැඩිපුර ප්‍රමුඛත්වය දෙන්නේ මේ දහම් පුහුණුව බවට පත් වෙනවා. මෙන්න මේ ආනාපාන සතියේ මුල් අවස්ථා හතර සම්පූර්ණ වෙනකොට අපි කායනුපස්සනාවේ සැලකුතු ප්‍රමාණයක් අප සම්පූර්ණ කළ තියෙනවා. හැබැයි මේක අපි කරන්න එක නෙවෙයි. මේ හැම දෙයක්ම අපි කරන්නේ විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, වස්සඟ පරිණාමී. විවේක නිසිතං කියන්නේ මේ ආධ්‍යාත්මික දියුණුව සඳහා විවේකය පදනම් කරගෙන කාය විවේක උපයාගෙන චිත්ත විවේකය හරහා අපි මේ යන ගමනක් මේක. මේක දුක සත්‍ය තේරුම් ගන්න මේ යන ගමනක් මේක. විවේක නිසිතම්, විරාග නිසිතම්. මේ අපි යන්නේ නිකන් ගමනක් නෙවෙයි. දුක්ඛ සමුදය සත්‍ය දුරු කිරීම සඳහා මේ ගමන යන්නේ. නිරෝධ නිසිතම්. අපි මේ ගමන යන්නේ දුක නිරෝධ සත්‍ය සාක්ෂාත් කිරීම සඳහා අපි මේ ගමන යන්නේ. වස්සංග පරිණාමින් නිවනට නැමිලා ආර්ය අෂ්ටාංගික මාර්ගේ නැමැති පදනම දිගේ උජුකෝ නාම සෝමග්ගෝ අභිහා නාම සාදිසා කියපු විදියට මේ ඍජු නිර්භය ආධ්‍යාත්මික ගමනකේ ස්පිරිචුවල් මැප් එකේ රන් ඵල සමතින් අප මේ ඉදිරියට යන ගමන. අන්න යන ගමනේදී මේ කය පදනම් කරගත්තු මූලික අවස්ථාව තුළ අපේ හිත පිහිටීමත් සමගම අපට තේරෙනවා මේ ආස්වාස් ප්‍රස්වාසය කියන්නේ මේ ශරීරයේ කොටසක්. ඒ ශරීරයේ සකස් වෙලා තියෙන්නේ ආහාරය නිසා. ඒ වගේ මේට තව අවිද්‍යා තමා කරපු කර්මය, තෘෂ්ණා, නිබ්බති ලක්ෂණ නොදෙනි මාදී තමා කරුණු ගණනාවක් එකතු වෙන තමයි මේ ශරීරය නිර්මාණය වෙලා තියෙන්නේ. යත ප්‍රධාන වශයෙන් මේ කයට ආසන්නතම හේතුව වශයෙන් සඳහන් කරන්නේ ආහාරය. ආහාර සමුදය රූප සමුදය, ආහාර නිරෝධ රූප නිරෝධ. ආහාර නිසා හටගත් මේ ශරීරයක් මේ තියෙන මේක හේතුඵල ධර්මක ප්‍රතිඵලයක්. මේක සත්‍ය පුද්ගලෙක් නෙවෙයි. කර්ම බලපෑම තිබුණට මේ නිත්‍ය වූ සැප වූ ආත්ම වූ සත්‍යයක් නෙවෙයි මේ. මේ හේතුඵල ක්‍රියාකාරීත්වය කියන එක උට තේරෙනවා. මේ දෙකම වූ රූපස්කන්ධයේ පිරිසිදු දැනගන්නට උත්සාහ කරනවා. මේ ආනාපාන සතිය ඔස්සේ හිත සමාධිමත් වෙන්න වෙන්න උ මොකද කරන්නේ? ඔබතුල අර සත්‍ය බොජ්ජංග ක්‍රමයෙන් වැඩෙන ආකාරයට පේනවා. මේ තුලම සතිය පිහිටනවා. සති සම්බොජ්ජංගම් භාවයේදී. ඔන්න දැන් බොජ්ජංග වැඩෙනවා. අර මුලදී සතිය සාමාන්‍ය සතියක් විදිහට පටන් අරන්. ඒ සතියේ සති ඉන්ද්‍රියක් ඔස්සේ දියුණු කරලා ඒක බලයක් වෙලා සති බලයක් බවට පත් කරගත්තු අපි ඒ ඔස්සේ ඉදිරියට ගිහිල්ලා මේ මට්ටමට එනකොට ඒක සති බොජ්ජංගයක්, ඒක බෝධිඅංගයක් බවට පත් වෙනවා. ඊළඟ පියවරේදී ඒක සම්මා සතියේ උපරිමයට යන මොහොත දක්වා යන්නට දැන් මේ පෙර මඟ ලකුණු 15 වෙමින් තියෙනවා. සතිය මේ විදිහට දිනනවත් එක්කම ඔහු සතිමත් වෙන්න වෙන්න මෙතෙක් අසහා දැනගත්තු කරුණෝ හේතුඵල ධම ආර්ය සත්‍ය සතර ස්කන්ධ පංචකය මෙන්න මේ දෙස ඔහු නැවත නැවතත් විමසා බලනෝ ධම්ම විචය සම්බොජ්ජංගේ දිනනවා. මේ ධම්ම විචය සම්බොජ්ජංගේ දිනවීම සමගම ඔහුට අකුසලයෙන් මිදෙන්නත් වඩා වඩාත්ම කුසලයේ දෙස ගමන් කරන්නටත් දැඩි වීරියක් හට ගන්නවා. ඒකට කියනවා විරිය සම්බොජ්ජංගේ කියලා. අන්නේ වීරිය නිසාම අකුසලෙන් හිත දුරු වෙන්න හිතේ තියෙන කෙලෙස් දුරු වෙන්න නීවරණ ප්‍රහීණ වෙන්න ඔහුගේ ආධ්‍යාත්මික සතුට ප්‍රීතිය සැපය දින වෙනවා. පීති සම්බොජ්ජංගේ වෙනද ඔහු පංචායතන වලින් ඇහැට රූප දැකලා, කනට ශබ්ද අහලා, නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට පහස සැප විඳීමෙන් ගත කරපු මේ ඔහුගේ සාමාන්‍ය කාමභෝගී ජීවිතය වෙනත් පැත්තකට හරවලා දැන් ආධ්‍යාත්මී සුවය ඔස්සේ සැබෑ සුවයක් කරා යන්නට ගමන් ආරම්භ කෙනෙක් මොහු. ඔහුගේ දැන් ප්‍රීතිය තියෙන්නේ කාමච්ඡන්ද ආදී නීවරණ දුරු කිරීම මත. ඔහු යන ගමනේදී දැන් ඔහු පෙරමුණ බලා ගමන් කරන්නේ අවිද්‍යාව නැමැති ප්‍රබලම අකුසලෙ දුරු කරන්නට, අනුසය මස්කමට දුරු කරන මට්ටමටයි ඔහු දැන් මුහුණලා සිටින්නේ. පීති පස්සන්දි සම්බොජ්ජංග ඔහුගේ සිත සහ සිතිවිලි සංසිඳන ගන්නවා. ඒත් එක්කම ඒ සුවය ඔහුගේ මේ මුළු ශරීරය පුරාම දැනෙනගෙන බවට පත් වෙනවා. පස්සද්ධිය සැහැළු බව, ට්‍රැංගුලිටි. අන්නේ විදියට හිත කෙලෙසුන්ගෙන් සැහැළු වෙනවත් එක්කම ඔහුගේ හිත සමාධිමත් වෙනවා. හිතේ සමාධිය හොඳට දියුණු වෙනවා. හරියට කැළඹිච්ච ජලයක් නිශ්චල වෙනකොට ඒ ජලය පතුලේ තියෙන දේවල් හොඳට පේන ගන්නවා වගේ. ඔහුගේ හිත සමාධිමත් වෙන්න සුතමේ ප්‍රඥාවෙන් අසහා දැනගත්තු හේතුඵල ධම ආරි සත්‍ය නාම රූපල ස්වභාවය. ඒ හට ගැනීම නිරෝධය. සමාහිතෝ භික්ඛවි භික්ඛූ යථා භූතං අජානති කීප ආකාරයට මේ සමාධිමත් සිතින් ඔහුට මේ ලෝක යථාර්ථය පේනකොට ඔහු ඇත නැත කියන අන්ත දෙකෙන් දුර වෙලා ඔහු ශූන්‍යතාවේ සාක්ෂාත් කරමින් උපේක්ෂාවට පත් වෙනවා. ඔහු බාහිර ලෝකයේ කිසිම දෙයක්වත්, අභ්‍යන්තර ලෝකයේ නාමයන්තයේ කිසිම දෙයක්වත් ඔහු ඇති හැටියට හෝ නැති හැටියට මේ දෙකෙන් ඔහු නොගන්නා කෙනෙක් බවට පත් වෙනවා. ඔහු දකින හැම වෙලාවෙම ස්කන්ධ පංචකයක නැත්නම් නාම රූප දෙකක නැත්තම් ධාතු 18ක හට ගැනීම නිරෝධයේ පමණ ඔහු දකින්න. මේ තුලින් ඔහු උපේක්ෂාටපත් වෙනවා. කෙනෙකුට මේ විදිහට අවශ්‍ය නම් ආනාපානසතියේ මුල් ළඟ හතර වඩලා ඒ තුලින් ඔහුගේ බොජ්ජංග සම්පූර්ණත්වයෙන් ඉහට යන්න පුළුවන්. දුක නිරෝධේ කරාම උඩ යන්න පුළුවන්. ඒ නිසා තමයි භාගතුන් වහන්සේ එක්තරා අවස්ථාවකදී දේශනා කරන්නේ කිසියම් කෙනෙකුට අවශ්‍ය නම් මේ ආනාපානසතිය භාවිත කරලා ප්‍රථම ධ්‍යානපත් වෙන්නත් පුළුවන්. ඒ වගේම දෙවෙනි ධ්‍යානපත් වෙන්නත් පුළුවන්. මේ ආදි වශයෙන් ධ්‍යාන රූපාචර සාරූපාචර කාරණා අටම දේශනා කරනවා. ඒ දරක් මේ අවශ්‍ය නම් කෙනෙකුට නිරෝධ සමපත්තියට නැත්නම් සංඥා වේදේට නිරෝධයටපත් වෙන්නත් පුළුවන්. අවශ්‍ය නම් කෙනෙකුට සීල ආශ්‍රය වලින් සෙහින ප්‍රහීණ කරන්නත් පුළුවන් ආශ්‍රයයන්ගෙන් මිදෙන්නත් පුළුවන් කියලා. පින්නතුනි මෙන්න මේ මට්ටමට දිනු කරපු කෙනා අවශ්‍ය නම් තව දුරටත් ආනාපාන සතිය තුළ මිදිරට යන්න පුළුවන්. ඔහු මේ ආස්වාස ප්‍රස්වාසයේ මරමුණු කරගෙන තවදුරටත් ඉදිරි දිනු කරනකොට එන්න එන්නම අර කය මත පිහිටලා තිබෙච්ච ආනාපානසති සිහිය ටිකෙන් ටික සියුම් වෙලා දැන් වේදනා පැත්තට යොමු වෙනවා. ඔහුට වේදනාවේ සුවදායි පැත්ත ස්පර්ශ කරන අවස්ථාව ලැබෙනවා. එෙහිදී ඔහුට පීතිය පීති පරිසංවේදී අසසි සාමිති සික්කති සුගපටි සංවේදී අසසි සාමිති සික්කති කියන ආකාරයට ඔහුගේ දැන් අර ආනාපාන සතිය සිම් වෙලා වේදනා පැත්තෙන් ඔහුට ප්‍රීතිය සුඛේ ස්මතු වෙනවා. ප්‍රීතිය කියන්නේ සතුට. අනේ ප්‍රීතියටත් එහා ගියපෝ වඩාත්ම සුවදායි අවස්ථාවක් තමයි සුඛ කියලා කියන්නේ. මේ විදිහට ඔහු දකිනවා නීවරණ දුර්වෙන්න ප්‍රීතිය සහ සුඛය දිනන ආකාරය. ඒ විතරක් නෙවෙයි ඔහු චිත්ත සංඛාර පරිසංවේදී අසසි සාමිති සික්කති පස්සසි සාමිති සික්කති කියපු විදිහට මේ චිත්ත සංඛාර නැත්තම් සංඥා වේදනා දෙක ගැන හොඳට ඔහුට විනිවිද අවබෝධයක් ඇති වෙනවා. ආනාපාන සතියෙන් එනම සිහුම් වෙනවා. දැන් ඕට ප්‍රකටවන්නේ වේදනා සංඥා කියන චෛතසික දෙක. ඊට අන්නේ වේදනා සංඥා දෙකම ඔහුගේ සංසිඳීමටපත් වෙනවා. ඒ අවස්ථාවට කියනවා පස්සම්බයං චිත්ත සංඛාරම් අසසි සාමිති සික්කති පස්සසි සාමිති සික්කති කියලා. සංඥා වේදනා දෙක සංසිඳීමටපත් වෙනවා. ඒත් එකම තේරුම් ගන්නවා මේ වේදනාව කියලා කියන්නේ දිගට තියෙන දෙයක් නෙවෙයි. ප්‍රීතියක් සුඛයක් වේදනාවක් විදිහට ආවත් ඒක නිත්‍ය සමාත්ම දෙයක් නෙවෙයි. වේදනාව හටගනි ස්පර්ශය නිසා ස්පර්ශ නිරෝධෙන් වේදනාව නිරුද්ධ වෙනවා කියන්නේ කොහොහි හේතුඵල ධම දකිනවා. වේදනාවක් කියලා දෙයක් තියෙනවා හැබැයි ස්ථිරම දෙයක් නෙවෙයි. ඒක ස්පර්ශ නිසා හටගත්තු දෙයක් හේතු ඇති කල්ලි ඒ ස්පර්ශ නිරෝධයෙන් නිරෝධ වෙන බව ඔහු දකිනවා. වේදනාවතෝ නিত্য සවාත්ම වශයෙන් ගන්න. මෙන්න මේ ඔස්සේ ආනාපාන සතිය පදනම් කරගෙන විවේක නිස්සිතව විරාග නිස්සිතව නිරෝධ නිස්සිතව වස්සංග පරිණාමීව නිවනට නැමුණු කොට මේක වඩනකොට ක්‍රමානුකූලව අර අපි මුලින් සඳහන් කරපු සති සම්බොජ්ජංග ආදී බොජ්ජංග ධර්ම වඩාත්ම තව ශක්තිමත් වෙනවා. සති සම්බොජ්ජංග ධම්මවිචය පිරිය පීති ආදී පස්සද්ධි සමාධි උපේක්ෂා කියන මෙන්න මේ බොජ්ජංග වඩාත්ම ශක්තිමත් වෙලා ඔහුගේ ගමන් මඟ එන්න එන්නම විකසිත කරනවා වඩාත්ම පිවිතුරු කරනවා. මේ ඔස්සේ ගිහිල්ලා ඇතම් කෙනෙකුට මාර්ගඵල සාක්ෂාත් කිරීම දක්වා යන්නට පුළුවන්. මේ ඔස්සේ ගිහිල්ලා කෙනෙකුට අවශ්‍ය නම් ධ්‍යාන දක්වා හිත දිනු කරන්න පුළුවන්. සංඥා වේදිත නිරෝධී ධර්මමත් අවස්සනා කෙනෙකුට යන්න පුළුවන්. ඒ වගේම තවත් කෙනෙක් කැමති නම් මේ ආනාපාන සතියම තවත් දිනු කරන්න. ඒ ඔස්සේ ඔහුට නැවත නැවතත් මේ තුලම සිත දිනු කරන්න පුළුවන්. හැබැයි දැන් එන්නෙම අර කලින් තිබිච්ච ආනාපාන සතිය ඕලාරික බව දැන් ටිකෙන් ටික අඩු වෙලා තියෙනවා. දැන් කොහොමද යන්නේ? දැන් ඔහුට හිත ගැන හොඳට ප්‍රකට වෙනවා. ආනාපාන සතියෙන් ආරම්භ කළාට අර කය මත පිහිටලා ආකාරයෙන් ආරම්භ කරාට දැන් ඒකට වඩා ප්‍රකටවන්නේ ඔහුගේ හිතයි. ඔහු හිත හොඳට දකිමින් හිත විනිවිද දකිමින් ඔහු ආස්වාස ප්‍රසවාස කරනවා. ඒ විතරක් නෙවෙයි අභිප්‍රමෝදයන් හිත ගා ප්‍රමෝදයටපත් වෙලා ඔහු මේ භාවනාව කරගෙන යනවා. සමාදහම් හිත ටිකෙන් ටික සංසිඳන ආකාරයත් ඔහු දකිනවා. ඒ වගේම විමෝචයම් ක්‍රමයෙන් හිත නීවරණ වලින් දුර වෙන ආකාරය දකිනවා. අවිද්‍යා නීවරණයත් ටිකෙන් ටික අඩු වෙන ආකාරය දකිමින් තමයි මේ ගමන ඉදිරියට යන්නේ. චිත්තානුපස්සන වැඩෙන අවස්ථාව මේකම තමයි මහා සතිපට්ඨාන සූත්‍රයේදී චිත්තානුපස්සනාවට දේශනා කළේ සරාගම් වාචිත්තං සරාගං චිත්තං පජානාති විතරාගම් වාචිත්තං විතරාගං චිත්තං පජානාති සදෝසං වාචිත්තං විතදෝසං වාචිත්තං සමෝහං වාචිත්තං විතමෝහං වාචිත්තං සංකීත්තං වාචිත්තං විකීත්තං වාචිත්තං මහගතං වාචිත්තං අමහගතං වාචිත්තං සෞත්‍තරං වාචිත්තං අනුත්තරං වාචිත්තං විමුත්තං වාචිත්තං අයිමුත්තං වාචිත්තං කියලා හිතේ විවිධ ප්‍රභේද දැක්ුවේ මේ අවස්ථාවටම තමයි. හැබැයි ඒ සතර සතිපට්ඨානය තුළ විවිධ විදිහෙහි ඇතැම් විට අකුසල විතරකත් උඩ ප්‍රකට වෙනවා. හැබැයි ආනාපාන සතිය කියන්නේ පින්නතුනි මුලින්ම අපි මාර්ගයේ ඊටාම නිවැරදි කරගෙන අපේ ආධ්‍යාත්මික ගමන් මාගේ තියෙන කටු බොරළු මඩ සියලුම ඉවත් කරමින් ඊටාම විසිතුරු මාවතක් ඔස්සේ ගමන් කරපු කමඨහනක් තමයි ආනාපාන සති භාවන කියලා කියන්නේ. එතෙන් දෙහොට මෙනෙහි කරන තරම්වත් රාගයක් ද්වේෂයක් හිතේ වික්ෂිප්ත භාවයක් නැහැ පිනතේ. ආරම්භයේ ධම්ම චිත්ත පරිසංවේදී අභිප්‍රමෝදයන් සමාදහම් විමෝචයන් මට්ටමෙම යනවා. හරියට එකපාරම මැණික් ගන්න වලකට බැස්ස වගේ තමයි සතර සතිපට්ඨානේ මහා සතිපට්ඨාන සූත්‍රය විස්තර කරන්නේ. ඒකේ පසුත් තියෙනවා, මඩක් තියෙනවා, වතුරක් තියෙනවා, වැලියක් තියෙනවා, බොරළුක් තියෙනවා. ඔක්කොම තෝර බේරගෙන අන්තිමට තමයි මැණික් ටික ගන්න යන්නේ. නමුත් මේ ආනාපාන සතිය ඔස්සේ සමතේ දිනු කරනවා කියලා කියන්නේ එකපාරම මැණික් විතරක් තියෙන ආකාරයකට බැස්ස වගේ. තමන්ට හිදී බලන්න තියෙන්නේ මේ මැණික් වර්ගවල නම විතරයි බලන්න තියෙන්නේ. මේ නිල් කැටද, මේ වෛර වඩිද, මේ දියමන්තියද, මේ රතු කැටද කියලා විතරයි උඩ බලන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මණ්ඩපේයමි දම් වික්ඛවේ බ්‍රහ්මචර්යං. මහණෙනි මේ බමසර මේ අරසණික මාර්ගය මේ සතිපට්ඨානය හරියට මිහිරි පානයක් වගේ, මේ පැණි වගේ, මේක පානය කරන්න කියලා. මේ සද්ධර්මය ඖෂධයක් වගේ. ධම්මෝසද සමන්නත්ති ඒතං තියෝද වික්ඛෝ. මහණෙනි මේ ධර්මයේ සමාන, මේ ආරස්මික මාර්ගයේ සමාන, මේ සතිපට්ඨානය සමාන ඖෂධයක් නැහැ. මේ ඖෂධය පානය කළ සුවපත් වෙන්න කියලා. බුදුරජාණන් වහන්සේ අප වෙනුවෙන් සාරසංඝ කල්පරක්ෂයක් කරුම් කරලා මේ අනාවරණය කරපු මේ උත්තම දහම මිනිමුතු බඳු මේ සත්ත බොජ්ජංග ඇතුළු සතර සතිපට්ඨානය පාදක කරගත්තු සතිස් බෝධිපාක්ෂික වැඩෙන සදහම් මගෙහි අපි මේ ගමන් කරමින් ඉන්නේ. පින්නතුනි, මේ ආධ්‍යාත්මික ගමන් මගේ ඉදිරියට යනකොට මේ චිත්තානුපස්සනා වඩනකොට අර ඔහුට සිත ගැන දැනගත්තත් අභිප්‍රමෝදයන් සමාදහන් විමෝචන කියන මේ සිටි අවස්ථාව තේරුම් ගත්තත් ඔය කිසිම දෙයක් නিত্য සැප ආත්ම වශයෙන් ගන්න නෑ. නේතන් මම මේ මගේ නෙවෙයි, මේ සොහමස්මි මම නොවිමි, නමේ ස්වත්තා මේ මගේ ආත්මය නෙවෙයි කියලා ඔහු දකිනවා. එහෙම දකිනකොට පුළුවන්කම තියෙන්නේ නාම රූප සමුදය විඥාන සමුදය, නාම රූප නිරෝධා විඥාන නිරෝධ. මෙවැනි සුභවාදී සුඛසාගත විඥානයක් හටගත්තත් ඔහු දකිනවා මේ විඥානයත් නිත්‍ය දෙයක් නෙවෙයි, මේක නාම රූප නිසා හටගත් විඥානය, නාම රූප නිරෝධයෙන් නිරෝධ වෙනවා කියලා දකිනවා. ඒ විඥානයවත්, ඒ සුභවාදී කුසලසාගත විඥානයවත් ඔහුට විඥානට්ටිතියක් වෙන්නේ නැහැ. ඒ විඥානය ඔහු සිත බැසගන්නේ නැහැ. ඔහු ඒ තුලන් දකින්නේ මේ ලෝක යථාර්ථයමයි, අනිත්‍යතාවයමයි. ඉතිමස්මින් සතිදං හෝති, ඉමස්මින් අසතිදං හෝති කියන යථාර්ථය. මේ හේතු ඇති කල්ලි විඥානය හටගන්නවා. හේතු නිරෝධයෙන් විඥානය නිරෝධ වෙනවා කියන කාරණාව ඔහු දකිනවා. ඒ විතරක් නෙවෙයි, ඒ විඥානය අහුත්වා සම්බුතං හුත්වා නැබවිස්සති කියන කාරණාව ඔහු දන්නවා. මේක පෙර නොතිබී හටගෙන හේතු ඇති කල්ලි පෙර නොතිබී හටගත්තා. හේතු නිරෝධයෙන් ඉතුරු නැතුවම නිරෝධ වෙන බව ඔහු දකිනවා. චිත්තානුපස්සනාව වඩන අවස්ථාව. එක අතකින් හිත මනවින් දැක්කා දකින්න විතරක් නෙවෙයි, ඔහු විශේෂයෙන්ම මෙතෙන්දු දකිනවා ඔහුගේ හිත කොච්චරනම් කෙලසුණුගෙන මිදල තියෙද නැද්ද කියලා දකිනවා. සාමාන්‍ය කමච්ඡන්දාදී නියර විතරක් නෙවෙයි, ඔහු විශේෂයෙන් මෙතනින් බලන්නේ කොයි තරම් දුරට තමන්ගේ හිත අවිද්‍යාවෙන් මිදුණාද කියන කාරණේ. විමුත්තං වාචිත්තං විමුත්තං චිත්තංච පජානාති, අවිමුත්තං වාචිත්තං අවිමුත්තං චිත්තංච පජානාති. මේ මට්ටම එනකොට ඔහු බලන්නේ ඔහුට පහළන සිතට පහළන සියලුම අරමුණු. ඔහු කල්පනා කරන්නේ ඒක සැබෑ ලෙසම බැසගෙනද තියෙන්නේ, ඒක නිත්‍ය සංඥාව බැසගෙනද තියෙන්නේ, නැත්තම් ඒක හේතුඵල ධම දකිමින් ඒකෙන් තමන් නිරෝධයට විමුක්තියට පත් වෙමින් ඉන්නේ කියන ඔහු බලමින් තමයි වාසය කරන්නේ. මෙතන වනේට ඔහු තමන්ගේ හිත සැලකිතු ප්‍රමාණයක් ධර්මය තුළින් තමා අවනත කරගෙන වසඟ කරගෙන ඉන්නේ. මේ මට්ටමට එන්නට තමන්ට වටිනාම දේ තමන්ගේ හිත. පින්නතනි, අප දහමට ආවා කියලා කියන්නේ, අපි ධර්මය පිළිපදිනවා කියලා කියන්නේ මේක හිත සුවපත් කරන දහමක් පින්නතනි. මේක ලෝකේ හදාන යන දහමක් නෙවෙයි, මේක ලෝකේ නිවැරදි කරන යන දහමක් නෙවෙයි, මේක අපේ හිතම හදාගන දහමක්. මේක අපේ හිතම අවිද්‍යාවෙන් මුදවා ගන්නා වූ දහමක්. මේක අපේ හිතම නිකලෙල් නිකලෙස් හිතක් බවට පත් කරගන දහමක්. මේක අන්නේ දහම තුළදී ඔවුන් නිතර නිතරම තමන්ගේ හිත ගැන ගවේෂණය දෙනවා. මේක තමයි සැබෑ ගවේෂණය, සැබෑම රිසර්ච් එක මේක තමයි. අත්තානං ගවේෂේ යත කියන්නේ මේක. මුළු ලෝකයා බාහිර ද්‍රව්‍ය පුද්ගලයන් අංශු ශාකාදී ලෝකයක් විමසන්නට ගවේෂණය කරන්නට යන ගමනකදී බුදුදහම අපට මඟ පෙන්වන්නේ අපේ මාභ්‍යන්තරය ගවේෂණය කර. අප මේ මොහොතේ ඉන්නේ අවිද්‍යාවෙන් මිදෙලද නැද්ද කියලා බලන්නේ අපි මෙයන්. හිතට අරමුණු එනකොටම බලන්නේ මොකද්ද? මගේ හිත මේ වෙලාවේ රූපයත් උර බැසගෙන දෙන්නේ මා රූපේ නිරෝධය, ස්පර්ශ නිරෝධය, සලායතන නිරෝධය සාක්ෂාත් කරමින්ද මා ඉන්නේ කියලා තමයි බලනවා. බැරි වෙලාවත් රූපයත් උර හිත බැසගෙන ඉන්නවා නම්, කොතන හෝ තැනක නිත්‍ය වශයෙන් රූපයත් උර හිත බැසගෙන ඉන්නවා නම් තමන්ට මොකද වෙන්නේ? ජරා මරණ ස්පර්ශ කරමින් ඉන්නේ. අවිද්‍යාව නැමැති දුගඳ අපේ හිතේ කොතන හෝ තැනක සුළුවෙන් හෝ තැනක තියෙනවා නම් ඒ කියන්නේ ජරා මරණවල පහස අපිට විඳින්න සිද්ධ වෙනවා. ඒක වළක්වන්න පුළුවන් කමක් නැහැ. අන්නෙතන නිරෝධය කරා මේ අපි ගමන ඉදිරියට යන්නේ. මෙන්න මේ විදියට ඔහු චිත්තානුපස්සනා වඩනකොට ඔහුගේ තවදුරටත් බොජ්ජංග ධර්ම සති සම්බොජ්ජංග ධම්මවිචේ සම්බොජ්ජංග විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා මේවා පින්නතුනි සාමාන්‍ය නම් නෙවෙයි. මේවා අපට බාහිරින් දේවල් නෙවෙයි. අපි ඇතැමිට පොඩි කාලේ ඇමරිකා එක්සත් ජනපදය කියලා අහනකොට, නිව්යෝක් කියලා අහනකොට, ලොස් ඇන්ජලිස් කියලා අහනකොට, නාසා ආයතනය කියලා අහනකොට, හොලිවුඩ් කියලා අහනකොට අපට නිකම් මහා විශ්ම කර්ම වැඩක් වගේනේ. ඊව මේ ලෝකේ තියනවද කියලාත් අපට හිතෙනවනේ. අද අපේ ජීවිතේට ඒව සාමාන්‍ය දේවල් වෙලා. පින්නතුනි මේ සතර සතිපට්ඨාන තුලින්ගෙන අපේ මේ සිහිය වැඩෙනකොට ආනාපාන සති භාවනාව පදනම් කරගෙන මේ සති සම්බොජ්ජංග ආදී දේවල් පින්නතුනි අපේ ජීවිතයේ අංග බවට පත් වෙනවා. අපේ යහළ මිත්‍රයන් බවට පත් වෙනවා. අපි නිතර සිතන විතරක කරන අපේ ජීවිතයේම මාතෘකාව බවට පත් වෙනවා. මේවා අපේ ජීවිතයෙන් බැහැර දෙයක් නෙවෙයි කියලා අපට තේරෙනවා. සති සම්බොජ්ජංගේ තමයි දැනෙනවා. විරිය සම්බොජ්ජංගෙන් තමන්ගේ ශරීරය දීප්තිමත් වෙලා, මොටිවේට් වෙලා තියෙනවා. ධම්මවිචේ සම්බොජ්ජංගෙන් අපි අහපු දහම් කරුණු රැව් පිළි රැව් දෙන ගන්නවා පින්නතුනි සතිස් බෝධිපාක්ෂික ධර්ම. අපට ඒව හිතන මොහොත තමයි සැබෑ ධනෙ බවට පත් වෙන්නේ. භාගතුන් වහන්සේ එක්තරා අසුරේන්ද්‍රයෙකුට දේශනා කරනවා මේ මහා සාගරයේ පතුලෙහි හරන් රිදී මුතු මැණික් වෙරළු මිනිආදී සුවිශේෂී අගනා ද්‍රව්‍ය තැන්පත් වෙලා තියෙනවා. අන්න ඒ වගේ මේ සම්බුද්ධ ශාසනය නැමැති සාගරයේ පතුලෙහි සතර සතිපට්ඨානය, සතර රිද්ධිපාද, සතර සම්‍යප්ප්‍රධාන වීරිය, ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, සත්‍ය බොජ්ජංග, ආරිෂ්ඨංගික මාර්ග කියන මේ සත්‍විස් බෝධිපාරිසක ධර්ම නැමැති අගනා මුතුමිනි මේ සම්බුද්ධ ශාසනයේ පතුලේ තැන්පත් වෙලා තියෙනවා. ඒ පතුලේ තැන්පත් වෙලා තිබෙච්ච මේ ආර්ය ධන, ආර්ය නිධානය බෝධිසත්වයන් වහන්සේ සාර සංඛ්‍ය කල්පලක්ෂයක දැඩි පරිශ්‍රමයක ප්‍රතිඵලයක් විදිහට ඒ මහා සාගරය තුල කිමිදිලා ඇස්සිස් මස්ලේ දන් දීලා කල්ප ගානක් උන්වහන්සේ මේක මහා සාගරයෙන් ඉහළට අරන් තියෙනවා. අපට සාගරේ ගිලෙන දෙයක් නැහැ පිනුතුනි. අපට අඩු ගානේ වෙරළටවත් යන දෙයක් නැහැ. අපට ඒ සියලක්ම අරගෙන කල්යාණ මිත්‍රයන් විසින් ඒක ආරක්ෂා කරලා ඒ කලන වැට විසින් ඒ අගනා දහම අද අපේ වාහන යන ගමන් අපේ ජංගම දුරකට දෙන මට්ටමට ඒ සත්පුරුෂ ජනයා විසින් අපට මේ දහම උරුම කළ දීලා තියෙනවා. ඒනි වටිනා දහමක් තිබෙද්දී අපි දුක් විඳිනවා නම්, අපි හිතනරක් කරගන්නවා නම්, අපි අනිත් පැයට දෝෂාරෝපණය කරනවා නම් ඒක අපේ වරදක් මිසක් පින්නතුනි ලෝකේ වරදක් නෙවෙයි. ඒකේ වරද අප විසින් බාර ගන්නට ඕන. අපිට කාටවත් විවේචන කරන දෙයක් නැහැ. මේ ධහම තේරුම් ගන්න තමන්ට ධහම තේරුම් ගියා නම්, මේ ධහම තුලින් ඉදිරියට ගියා නම්, මේ ධහමේ අත්‍රි විඳ ගත්ත නම්, මේ මුළු ලෝකයක් ගැන අපමණ කෘතඥතාවයක් හටගන්න. කලගුණ සැලකීමක් හටගන්න. අනේ ප්‍රතිඥාවේ නිසාම ඔහු මූල ලෝකයකට සමාව දෙන සූදානම්. ඒතරක් නෙවෙයි. ලෝක යම් කිසි කෙනෙක්ගෙන් වරදක් අඩුපාඩුවක් සිදු වෙනවා නම් ඔහුට ඒ ගැන අමනාපයක් නෙවෙයි හටගන්නේ. ඔහුට කරුණාවක් හටගන්නේ. ඔහුට දුකක් හටගන්නේ. සංවේගයක් හටගන්නේ. ඇයි මෙච්චර වටිනා දහමක් තිබෙද්දී ඒ දහමේ පහස නොලබා අනේ මේ තැනැත්තා දුක් විඳින කෙනෙක් නේද කියලා හරියට අම්ම කෙනෙක්. ඒ අම්මට ඒ නකීකරු දරුවෙක් දුක් විඳිනකොට නැත්තම් මානසික දුර්වලතාවයක් තියෙන ළමයෙක් අම්ම කෙනෙකුට ඉන්නකොට අම්මේ දරුවා ගැන කවදාවත් කේන්ති ගන්නෙ නැහැ. ඒ දරුවා ඒ දුකෙන් මුදවන්නට අම්ම උපරිම උත්සාහ කරනවා. ඒ දරුවාගෙන් අනිත් කෙනෙකුට හානියක් නොවන විදිහට දරුවා පුළුවන් තරම් වළක්ව ගන්න උත්සාහ කරන අම්මා. ඇතැම් විට ඒ දරුවත් එක්ක ප්‍රසිද්ධ තැනකට යන්නේ නැහැ. මගුල් ගෙදරකට. ඇතැම් විට පින්කමකටවත් ඒ අම්මා ඒ දරුවා අරගෙන යන්නේ නැහැ. වැඩිදියත් තබා දුර ගමන පොදු ප්‍රවාහන සේවයක ගුවන් යානිකව ඒ දරුවා අරගෙන යන්නේවත් නැහැ. අනිත් පැයට කරදරයක් වෙයි කියලා. ඒ තරම් ආදරයක් කරුණාවක් ඒ දරුවා කෙරේ දක්වන්නේ දරුවාගේ තියෙන නොදැනුවත්කම නිසා. දරුවා ඒ වරද කරන බවම දන්නවා. අන්නේ වගේ අපත් මේ දහමින් නිසිසේ ප්‍රතිඵල ලබා ගන්නවා නම් අප තුලත් මේ විදිහේ කාටකින් කෘතඥතාවයක් හට ගන්නවා. අනිත් අතින් වැරදි කරන ලෝකෙ දෙස උතුරාගිය කරුණාවකින් ලතෙත් වූ සිතකින් ඒ වගේම මෛත්‍රී සහගත නෙතකින් ලෝකෙ දෙස බලන්නට ඔහු පෙනෙනවා. පින්නතුනි මෙතන ඔස්සේ අපට ගිහිල්ලා ස්කන්ධ ධාතු ආයතන නාම රූපවල සමුදය බලන්න පුළුවන්. මේ ආනාපාන සතියේ සමාධිමත් වෙච්ච සිතින් ඇයි එහෙම අපට කරන්න පුළුවන්කම තියෙන්නේ? අප මේ ආනාපාන සතිය වැඩුවේ විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, වස්සඟ පරිණාමින් කියන මෙන්න මේ සදහම ගන්න. විවේකයට බරව, විරාගයට බරව, නිරෝධය දකිමින් වස්සඟ පරිණාමව නිවනට නැඹුරු වෙලා තමයි මේ ගමන ගියේ. අන්නේ ගමනේ ප්‍රතිඵල විදියට සත්‍යබොජ්ජංග වඩමිනුයි මේ ගමන ගියේ. ස්කන්ධ පංචකේ නිරෝධය දකිමිනුයි මේ ගමන ඉදිරියට ගියේ. මේ ඔස්සේ කෙනෙකුට ඕනනම් මාර්ගඵල දක්වාම හිත දියුණු කරගන්නට පුළුවන්. එහෙම නැත්නම් කෙනෙකුට තවදුරටත් ආනාපාන සතිය තුරම ශික්ෂණයට හික්මීමට පත් වෙන්න පුළුවන්. කොහොමද? දැන් තමයි විදර්ශනාව සැබෑ ලෙසම වැඩෙන ආරම්භයේ පටන් වැඩෙන අවස්ථාව. අනිච්ඡානුපස්සී විහෙරති අස්සසිස්සාමිති සික්ඛති. අනිච්ඡානුපස්සී විහෙරති පස්සසිස්සාමිති සික්ඛති. අනිත්‍යතාව බලමින් මේ හේතු ඇති කල්ලි මේ හට ගන්නවා. හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. ඇස රූපයක් දකින, කන ශබ්දයක් අහන, නාසයට ගඳ සුවඳක් දෙන හැම තැනකදීම හො දැක්කේ නාම රූප ධර්මයන්ගේ හට ගැනීම නිරෝධය. මේ හේතුඵල ධම දැක්කේ අනිච්ඡානුපස්සී විරාගානුපස්සී. මේ අනිත්‍ය ස්වභාවය දකින්න දකින්න ලෝකෙ ගැන විරාගය බවක් ඇති වෙන්නේ. ඇලෙන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. නාම රූප දෙකේ නිරෝධය දකින්න කෙනා ශුන්‍යතෝ ලෝකං අවේක්ඛසෝ කියපු විදියට මේ ශූන්‍ය වූ ලෝකය ඔහු දකිනකොට ඔහුගේ හිත පිහිටන තැනක් නැහැ. හිත පිහිටවන නම් කොහෙද පිහිටන්න තිබුණේ? එත්තේ සාතන් ආඋපජ්ජමාන උපජ්ජති එත්ත නිවිසමාන නිවිසති. තමන්ගේ හිතේ කෙලසක් ඇති වෙනව නම් ඇති වෙන තිබෙ කොහෙද? එක ඇසේ, එක රූපේ, එක චක්කු සම්පස්සේ, නැත්නම් චක්කු විඥානෙහි, නැත්නම් චක්කු සම්පස්සා වේදනාවේ, නැත්නම් රූප සංඥාවෙහි, රූප සංචේතනාවෙහි, රූප විතක්කේහි, රූප විචාරෙහි, රූප තණ්හාරෙහි. මේ තැන්වල තමයි යම්කිසි ක්ලේශයක් හටගන්නව නම් හටගන්න තිබුණේ, තෘෂ්ණාවක් හටගන්නව නම් හටගන්න තිබුණේ. ඒ සියල්ලේම නිරෝධය දකිනවා නම් කෙනෙක් එත්තේ සා තණ්හා නිරුජ්ජමාන නිරුජ්ජති එත්තේ සා තණ්හා පහේමාන පහේති. ඒ කිසිම තැනක හිත බැස ගන්න තරම් ස්ථානයක් නැහැ. ඇසෙන් හට ගන්නව ස්ථාන 10ක් තියෙනවා. ඒ වගේම කන නාසය ආදී මේ හැම ආයතකෙකින්ම ස්ථාන 10 ගණන් තියෙනවා. ස්ථාන 60ක තමයි තෘෂ්ණාවක් ක්ලේශයක් අවිද්‍යාවක් හටගෙන තියෙනවා. ඒ කිසිම තැනක ඔබෙ හිත පිහිටන්නේ නැහැ. ඒ නිසා ඔහු Nirodhe ma sakshat karanne. විරාග අනුපස්සී මට්ටමින් ඇවිල්ලා නිරෝධානුපස්සී අසසි සාමිති සික්කති පසසි සාමිති සික්කති. හැම මොහොතෙම Nirodha වෙන ලෝකයක් දකින්නේ. අරස්ඛන්නාසාදී ආයතන හරහා හටගත්තු ස්ථාන 60ම හෝ Nirodhe sakshat karimin vasaya karana. ඒ කිසිම තැනක් මේ වෙලාවේ ඇති දෙයක් හිතට උගන්නේ. ඕකට වැඩි දෙයක් තබා මෛත්‍රිය වඩන්නවත්, අසුබ වඩන්නවත්, ධාතු මනසිකාරය වඩන්නවත් කෙනෙක් දෙයක් ඉතුරු වෙලා නැහැ. ඇයි හැම දෙයක්ම හේතු ඇති කාලේ හටගෙන ඒ හේතු Nirodhe මේ වෙලාවේහි Nirodheට පත් වෙලා තියෙන කෙනෙක් බව දකිනවා. ඔහු ඊට පස්සේ පටිනිස්සග්ගාන පස්සේ විහෙරති අසසි සාමිති සික්කති පසසි සාමිති සික්කති. ඔහු සම්පූර්ණ මෙහින් නිවීමට දුරලීමට පත් වෙනවා. එන්න එන්නම ඔහු ආස්වාස ප්‍රස්වාසයේ පදනම් කරගෙන මේ කය මූලික කරගෙන මේ ගමන ආරම්භ කළේ. ඒ ආස්වාස ප්‍රස්වාසයේම ටිකෙන් ටික සිම වෙලා ගිහිල්ලා දැන් ඔහුගේ සිත සම්පූර්ණයෙන්ම අනිත්‍යතාවය තුළ විදර්ශනා තුළ පිහිටලා තියෙනවා. හැබැයි ආස්වාස ප්‍රස්වාසය තෝරන සිවුම වෙනේ කරන්න පුළුවන්. තාම ඔහු පටිනිස්සා ගාන පස්සේ විරති අස්සසි සාමිති සික්කති පස්සසි සාමිති සික්කති. ඔහු මේ ශික්ෂණය පටන් ගත්තේ ආනාපානසතිය පාදක කරගෙන. අර කරුණ වලින් අයින් වෙනවත් එක්කම නැන් නැවත උට ආයි ආනාපාන සතිය තුළම හිත තියාගෙන ඉන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔබට ආනාපාන සතියෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙලා අවශ්‍ය නම් සති නිමිත්තෙම ඉන්නත් පුළුවන්. මුලින්ම අපි ආරම්භ කළේ සති නිමිත්තෙන්නේ. නාසිකාග්ගේ වා මුඛ නිමිත්තේ වා කියලා පටන් ගත්තු මේ සති නිමිත්තෙන් පටන් ගත්තු ගමන තමයි අප මේ ගියේ දීගං වා රත්සං වා ඊළඟ සබ්බකාය පරිසංවේදී ඊළඟ මේ කය සංසිඳී මොස්සේ පීති පරිසංවේදී සුඛ පරිසංවේදී ඔස්සේ ගිහිල්ලා චිත්ත සංඛාර පරිසංවේදී මේ ආදී පස් සම්බයන් චිත්ත සංඛාරන් වශයෙන් ගිහිල්ලා ඊට පස්සේ අපේ චිත්ත පරිසංවේදී අභිප්‍රමෝදයන් සමාධං විමෝචන් ඔස්සේ ගිහිල්ලා අවසානයේහි අනිච්චානුපස්සී විරාගානුපස්සී නිරෝධානුපස්සී මට්ටමටම ඊටාම ගැඹුරු විදියට සියුම් හෝ මේ ආශ්‍රයන්ගේ සේක්‍රීම් මට්ටම දක්වාම ගිය. මේ ඔස්සේ කෙනෙකුට වන්නම් ආනාපාන සතිය ක්‍රම 16ම සම්පූර්ණ කරමින් නැවතත් අර බොජ්ජංග ධර්ම සමාතුළු විමසලා බලන්න පුළුවන්. කොච්චර දුරට මගේ ඒ තුළ සති සම්බොජ්ජංගයේ තියේද? ධම්ම විජය සම්බොජ්ජංගයේ, විරිය සම්බොජ්ජංගයේ, පීති, ප්‍රසද්ධි, සමාධි උපේක්ෂා කියන මේ බෝධි අංග තමන් තුළ සම්පූර්ණම ධර්මයේ ජීවිතය කරගත්තු ධර්මයක් ජීවත් වීමත් දෙකක් නොව එකක් බවට පත් වෙලා තියෙනවා. මෙතෙක් කලක් අප ධර්මය කියලා කියන්නේ ධර්මය ඉගෙන ගැනීම එකක්, ධර්මය පුහුණු කිරීම එකක්, සාමාන්‍ය ජීවිතයකක් බවට පත් වෙලා තිබුණේ නේද? එහෙම තිබිට ජීවිතය ධර්මයයි ජීවිතයයි කියන දෙකම එකක් බවට පත් වෙනවා. ඔහු ජීවිතය ආරම්භ කරපු තැනටම යනවා. අපි ජීවිතයේ මුලින් පටන් ගෙන ලෝකේ පුරාම ගිහිල්ලා අපි ආයේ නැවත මුලට මෙන්න වෙනවා. ඉපදෙච්ච දවසට මෙන්න වෙනවා අපට. අපේ ඉපදීම අපි ආරම්භ කළේ කොහෙන්ද? අර මුලින්ම අඬලා හුස්ම ගත්ත දවස. අපේ අම්මා හුඟක්ම සතුටු වෙච්ච දවස. අපි මුලින්ම අඬපු දවස. හැබැයි අපේ අම්මා ඊට පස්සේ කිසි දවසක කැමති නැහැ අපි අඬනවා දකින්නට. ඊට පස්සේ අම්මා හැමදාම අපේක්ෂා කළේ අප සිනහසෙනව දකින්න. අනේ නිසාම තමයි අපට මේ දහම දුන්නේ. ඒ දහම තුලත් බුදුරජාණන් වහන්සේ නැමැති අපේ ආධ්‍යාත්මික ගුරුවරයා ආධ්‍යාත්මික පීතුමා නැවත අපට දෙන්නේ ආනාපාන සතිය ඔස්සේ දුකෙන් නිදහසෙන්. ආනාපාන සතියම නිවන් දොරටුවක්, භාවනා කමඨහනක්, සමති දස්සා දෙකම වැඩෙන, සතර සතිපට්ඨානෙ දියුණු වෙන, සත්‍යබෝධංග වැඩෙන, විද්‍යාමුඛයේ සාක්ෂාත් වෙන මේ උත්තරම දහමක් අපට අනාවරණය කළ දීලා තියෙනවා ආනාපාන සතිය ඔස්සේ. ටිකෙන් ටික පිනු දෙන පුහුණු කරන්න බලන්න. මුලින් ටිකක් අමාරුයි තමයි, හිත එහෙම යනවා. කොහොම හරි පිනුසුන මේක දිනු කරන්න බලන්න. දවසට විනාඩි 2ක්, විනාඩි 5ක්, 10ක්, 15ක්, 25ක්, 40ක් පැයක් වම් වට්ටේ මේ දිනු කරලා මේක අපි මුලදී වාඩි වෙලෙන ඉරියව්වෙන් තමයි පටන් ගන්නෙ. ආනාපාන සති ආරම්භය කියන්නේ පරිමුඛං සති නොපට්ඨ වේත්වා, ඒ වගේම පල්ලංකං ආභුජිත්වා, පළඟක් බැඳගෙන තමයි අපි වාඩි වෙලා පටන් ගන්නෙ. ඒ සාමාන්‍ය පටන් ගන්න ක්‍රමය. ඒ වුණත් වෙනතුනි අප මේක ක්‍රමානුකූලව කාලයක් දින කරවතින් අපිට මේක අපේ ජීවිතයට පත් වෙනවා. අපිට වාඩි වෙලා ඉන්න වෙලාව විතරක් නෙවෙයි, අපිට හිටගෙන ඉන්න වෙලාවකදී වුණත් ශනිකව අපට ආනාපාන සමාධියේ මූලික කොටසටපත් වෙලා අපට අනිත්‍යතාවය මෙනෙහි කරන්න පුළුවන්. මේ විතරක් නෙවෙයි, දැන් මෙතන ඇවිදින වෙලාවක වුණත් කිසියම් ප්‍රමාණයකින් අපට හිත සමාධිමත් කරගෙන ඒ සමාධිමත් සිතින් අපිට බොජ්ජංග ධර්ම වැඩෙන ආකාරයට අනිත්‍යතාවය මෙනෙහි කරන්න පුළුවන්. ඒ සියලටම වඩා පින්නතුනි මෙහෙම ජීවිත ගත කරන අපි කවදා හරි එක්කැන් වෙනවා. අපි ඇඳට වැතිරෙන දවසක් එනවා. ඇතැම් විට අපට දෙපැත්තට හැරෙන්න බැරි වෙන දවසක් එනවා. එදාට අපි වැඩිපුරම බලන් ඉන්නේ කොහෙද? අපි බලන් ඉන්නේ ඇඳේ වැතිරිලා ගෙදර උඩ සීවන දිහා තමයි බලගෙන. සමහර අය සති ගණන්, මාස ගණන් එහෙම උඩුකුරුව නෙත් දෙක අරගෙන ඉන්නා ඉන්නවා. අනේ දාඩ පිනතුනේ ජීවිතේ පරාත්ම සුවදායීම දේ බවට පත් වෙන්නේ. එදාට තමයි අපි සතුටේ මින දවස බවට පත් වෙන්නේ. සැබවින්ම අපට මේ දහම, මේ ආනාපාන සතිය යථා බුද්දේන දේශිතා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අප පුහුණු කරවත්ින් එදාට අපේ ඒ ඉන්න අවසාන ආසනය අපේ සැතපීම අපට නිවන් දොරටුවක් කරගන්න පුළුවන් වෙන්නද. එදාටත් අපි ධර්මය වඩන දවසක් වෙනවා. එදාට අනිත්‍ය දුක් වෙන පුළුවන්, ඒ දුක් වෙන අපට එදාට සනසන්න පුළුවන්. එදාට අපට ඒ ලැබෙන විවේකයෙන් අපි උපරිම ප්‍රයෝජන අරගෙන එදාට තමයි අපි හොඳට ආනාපාන සතිය වඩන දවස පත් වෙන වෙන්නද. දැන් උනා ටික ටික පුහුණු කරලා බලන්න, නිකන් ඇඳේ හාන්සි වෙලා කොච්චර වෙලා උඩ බලන් ඉන්න පුළුවන්ද කියලා බලන්න ආනාපාන සතියත් එක්ක. කලින්ම විසුවලයිස් කරලා බලන්න. කලින්ම සූදානම් වෙන පින්නතනි. එහෙම පත් වෙනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. එහෙම නොවෙන්න පුළුවන් අපි බොහෝ අය. නමුත් පින්නතනි එහෙම වුණත් අපි බාහිර කිසිම කෙනෙක් මත දුකක් නොදෙන විදියට අපේ විමුක්තිය අප විසින්ම සරසගත යුතුයි. ඒක අපට එදා අර ඇඳට වැටිච්ච දවසට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි පින්නතුනි. එදාට ආරම්භ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එදාට කලින් අපි උපරිම ලෙස අපේ ජීවිතේ මේ පුහුණු කළ තියෙනට වල. ඒ පුහුණු කරපු කෙනාට තමයි එදාට ඒක තවදුරටත් දිනු කරන්න පුළුවන්කම තියෙන්නේ. එදාට ආනාපාන සතිය පුරුදු කරන්න ගියාට හරියන්නේ නැහැ පින්නතුනි. එදාට අපි හොයාගෙන එන කියලා ඥාතින්න කියන්න එපා. ආවල් හාමුදුරේ එක්කන් එන මට පිළිට ටිකක් කියන බණ ටිකක් කියලා එදාට නම් අපට ආරාධනා කරන්න එපා. එදාට අපි කොයි ලෝකෙ ඉඳින්ද දන්නේ. ඊට කලින් අපි මිය ගිහලා ඉන්නත් පුළුවන්. අපේ මරණයටත් මේ පිනතුන්ට එන වේ සමහරලාට. ඒ නිසා අපි ගැනන ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්න එපා. කල් තියාම බණ ටික කියලා තියෙන. කල් තියාම පුහුණු කරන්න ඕන දේවල් ටික කියලා අපටත් පුළුවන් වුණොත් එන්නත් නැහැ විලින්නේ නැහැ. නමුත් පින්නතුනි එහෙම එන්න බැරි වෙන්න පුළුවන් අපට. ඔබ තනි වෙන්න පුළුවන්. ඒ තනි වුණත් ඔබ දහමින් තනි නොවන විදියට. මේක තමයි බුදුහාම දේශනා කළේ. අත්තදීපා භික්ඛු විරත සත් සරණා නාඤ්ඤ සරණා. ධම්මදීපා භික්ඛු විරත ධම්ම සරණා නාඤ්ඤ සරණා. සිත පිළිසරණ කරගෙන සිත පහනක් දිවිනක් ආලෝකයක් කරගෙන ඉන්න. ධර්මය පිළිසරණ කරගෙන දිවිනක් කරගෙන ඉන්න කියලා අපට දේශනා කළා. පින්තුනි අවසාන වශයෙන් මෙන්න මේ ධහම ගැන බුදුහාඳුරෝ නිතරම අගය කළා තියෙනවා. ආනාපාන සති ගැන අගය කළා තියෙනවා. සාමාන්‍ය පෘථග්ජන කෙනෙකුට නීවරණ දුරු කරගන්නට සාමාන්‍ය පංච නීවරණ දුරු කරපු කෙනෙකුට අවිද්‍යා නීවරණේ සම්පූර්ණම සමුච්ඡේද වශයෙන් දුරු කරන්නටත් මේ ධහමග දේශනා කළා තියෙනවා. ඒ විතරක් නෙවෙයි භාග්‍යතුන් වහන්සේට ඉඳ ලැබෙන හැම වෙලාවකදීම ආනාපාන සතිය වාසය කළා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මම සම්බුද්ධත්වයට පත් වෙන කලින් මේ ජීවිතේ බෝධිසත්වයෙකු ඉඳගෙන වෙලාවේදී මගේ ශරීරයේ තිබුණු ක්ලාන්ත ගතිය නැති කරගත්තේ මේ ආනාපාන සති භාවනා වඩල කියලා. ඒ විතරක් නෙවෙයි සම්බුද්ධත්වයට පත් වෙන ආසන්න හිම බහුලව පුහුණු කරේ ආනාපාන සති භාවනාව. ඒ ආනාපාන සති භාවනාවෙන් තමයි මගේ සිතේ තිබ්බ කෙලෙස් ආශ්‍රවයන් සිතෙන් දුරුුනේ කියලා. ලෝකයේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ඒ උතුම් සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරන මොහොතෙහි ආසවක්ඛේ ඥානය ලබා ගන්නේ ආනාපාන සති භාවනාවෙන්. රහතන් වහන්සේලා බොහෝ දෙනෙක් සිය විමුක්තිය සාක්ෂාත් කළේ ආනාපාන සති භාවනාවෙන්. ඒ විතරක් නෙවෙයි භාගතුන් වහන්සේ දැන් වස් කාලවල සඳහන් කරනවා මට මේ වස්තු මාසෙ විවේකීව ඉන්න ඕන කවුරුවත් එන්න එපා. මට පිණ්ඩපාතේ ගේන කෙනා හැර වෙනත් කවුරුවත් මාව බලන්න එන්න එපා කියලා බුදුහාම දේශනා කරනවා. උන්වහන්සේ තනියම වාසය කරනවා. වාසය කළ තුන් මාසෙන් පස්සේ එළියට එනවා. ආවට පස්සේ භික්ෂු සංඝයා එකතු කරලා කියනවා මහණෙනි යම් කිසි කෙනෙක් ඇහුවතින් භාගතුන් වහන්සේ වස්තු මාසයේ ගත කළේ මොන විහරෙන්ද කියලා එයාට කියන්න. බුදුහාඳුර වාසය කළේ ආනාපාන සති භාවනා විහරණය කියන එක සඳහන් කරන කියන. රහතන් වහන්සේලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දිට්ඨ ධම්ම සුඛ විහරණය සඳහා භාවිත කළේ ආනාපාන සති භාවනාව. පෘථග්ජන කෙනාට සේක වෙන්න සේක කෙනාට අසේක නම් වූ අරහත් භාවයේ සාක්ෂාත් කරන්ට ආසවක්ඛේ ඥානි සාක්ෂාත් කළ රහතන් වහන්සේලා සහ සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කළ බුදුරජාණන් වහන්සේ දිට්ඨ ධම්ම සුඛ විහරණය සඳහා මේ ජීවිත කාලය ඉතුරු කාලය සතුටෙන් ගත කරන්න භාවිත කළෙත් මේ ආනාපාන සති භාවනාවයි පිණතුනි. මේ අපේ ආස්වාස ප්‍රස්වාසයට සතිමත් බව මයින්ඩ්ෆුල්නස් එක අපි එකතු කරොත්ින් අපේ හොඳම මිත්‍රයා කවුද? ආනාපාන සති භාවනාව පිණතුනි. මේක තමයි හිත මිතුරු කියන්නේ. හිතට මිතුරු වීම කියන්නේ මේක. අපි ජීවිත කාලයක්ම හිත මිතුරන් හොයාගෙන ලෝකේ පුරාම ගියා. හමු වෙච්ච මුල් කාලේ හිතුවේ හරි හොඳයි කියලා. ටික කලක් ගියාට පස්සේ හිතනවා අනේ එච්චර හොඳ නෑ යා කියලා. ඊට පස්සේ වෙන කෙනෙක් හොයාගෙන යනවා. ඊට පස්සේ යාළුවන්ගේ ලිස්ට් එක ඉතින් අප්ඩේට් කරන්න වෙනවා. සමහර එක්ස්පයර් වෙලා. එන තුනේ හැමදාම අපි යහළු මිත්‍රයන් හොයාගෙන ඒකනේ ගරු පාඩුකම් බල බල නරක අයින් කර කර ගියපු ගමනේදී අපි තේරුම් ගන්න ඕන සැබෑ මිතුරා ඉන්නේ තමන්ගේ ළඟම. මිත්‍රයා කවුද? තමන්ගේම මේ හුස්ම ටික පේනතුනේ. එක මොහොතක් හුස්ම ගන්න බැරි වුණොත් කොච්චර යාළුවෝ හිටියත් ඉතින් උදව් කරන්න බෑ. හැබැයි ඒ හුස්ම ටික තිබ්බත් නැති වුණත් අපිට මේ භාවනා පුහුණු කළ කිමුණකින් එදාට අපි රැකවරණය. පිනතින ඔබ ඇත්තටම ඔබට ආදරේ නම් ඇත්තටම ඔබට උදව් කරන්න කැමති නම් ඇත්තටම ඔබේ ජීවිතයට සැබෑ වටිනාකමක් ලබා දෙන්න කැමති නම් වඩාත්ම සතුටෙන් සැනසීමෙන් ජීවත් වෙන්න කැමති නම් හැකි තාක් දුරට ආනාපාන සතිය පුහුණු කරන්න. ඒ ආනාපාන සතිය පුහුණු කරන්න ලැබෙන්නේ හේතුඵල ධම ස්කන්ධ පංචකය ඒ වගේම දුක්ඛ ආදී චතුරාර්ය සත්‍ය ගැන දැනුමක් තියෙන කෙනාට තමයි මේ මඟ පුහුණු කරන්න ලැබෙන්නේ. අන්නේ දැනුම ඇති කරගත්තු කෙනා සීලේ පදිත්තහය නරෝ සපඤ්ඤෝ කියපු විදියට අපේ සිල්වත් තම පිණුතනේ උපරිම ලෙස පවත්වා ගන්නට ඕන. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මෙන්න මේ තුන විශේෂයෙන්ම අපි පුහුණු කරන්න ඕන. ඒ අතරොත් විශේෂයෙන්ම සම්මා වාචාව කියන එක පිණුතනේ ඉහළම මට්ටමෙන් තියෙනට ඕන. ඇත්තට මේක බලෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි පිණුතනේ. සම්මා වාචාව නිකන් ඇති කරගන්න බෑ. සම්මා වාචා ඇති කරගන්න නම් මොකද තියෙනවනේ? සම්මා සංකප්ප තියෙනට ඕන. සම්මා සංකප්ප ඇති වෙන නම් සම්මා දිට්ඨිය තියෙනට ඕන. සම්මා දිට්ඨිය ඇති වෙන නම් ධර්ම ශ්‍රවණයෙන් යෝනිසෝ මනිස්කාරයෙන් ශ්‍රද්ධාව තියෙනට ඕන. ඒ නිසා අපිට කෙනෙකුට කෑ ගහන්න එපා කියලා පොඩ්ඩක් වෙලා කියන්න පුළුවන්. ඒ කියලා ආපු ගමන් ආයෙදින් පටන් ගන්නවා. ඒක වළක්වන්න බෑ අපිට. ඉතින් අපි සමාජයට කියන තමයි හයියෙන් කතා කරන්නේ පණිතර වාදාවක් කියලා. ආපු ගමන් ආඳුර ගියා තමයි කියලා ආයෙත් කතා කරනවා. එහෙම කරන්න බෑ පින්නතුනේ. මේක තමන් ඇති කර ගන්න ඕන දෙයක්. තමන්ට එදාට කතා කිරීම මේ ආධ්‍යාත්මික ජීවිතයට බාධාවක් වෙනවා පින්නතුනේ. කතා කරනව නම් ධම්මේවා කතාරියෝ වතුනි බව. කතා කරනව නම් ධමයක්ම තමයි නැත්තන් නිහඬවම ඉන්න. නිහඬව ඉඳීම නෝබල් සයිලන්ස් කියන්නේ ඒක උත්තරීතර නිහඬ බව බවට පත් වෙනවා. එදාට තමන්ට නිහඬ වෙන්න එක තමයි තමන්ගේ සතුට බවට පත් වෙන්නේ. අද සතුට වෙලා තියෙන්නේ මොකද්ද? වැඩිපුර කතා කරන එක. කතා නොකර දුකයිනේ. නමුත් පින්නතුනේ මේ ධහමට ආපු දවසට බොහොම නිහඬ කෙනෙක් බවට පත් වෙනවා. යාගේ සතුට නිහඬව ඉන්න ප්‍රමාණයට. කතා කරනව නම් අවශ්‍ය දෙයට අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය හඬින් තමන් එක කියලා නිහඬ වෙනවා. ඒ නිසා මේ සම්මා වාචාව කියන එක තමන්ටම තමන් ගැන පරික්ෂා කළ බලන්න පුළුවන් නිර්ණායකයක් මේක. ඇත්තටම තමන් තුළ ධහම වැඩෙනවද කියලා බලන්න තමන්ටම කරන්න පුළුවන් ටෙස්ට් එකක් මේක. එන්න එනම නිහඬ බව දිනු වෙනවා. පින්නතුනි මෙන්න මේ කරුණ ටික තමයි අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තුනේ. ආනාපාන සතිය ගැන සඳහන් කරනකොට ආනන්ද සූත්‍රය ආදී සූත්‍ර රාශියක් ආනාපාන සූත්‍රය ආදී සූත්‍ර රැසක් තියෙනවා. ඒ වගේම අංගුත්තර නිකායේ ගිරමානන්ද සූත්‍රය ආදී සූත්‍ර තියෙනවා. දීඝ නිකායේ මහා සතිපට්ඨාන සූත්‍රය තියෙනවා. විශේෂයෙන්ම සංයුත්ත නිකායේ ආනාපාන සංයුත්තය කියලා එකක් තියෙනවා. සූත්‍ර රාශියක් එකට ගොනු කරපු පරිච්ඡේදයක්. ඒ අතර පටිසම්භිදා මාගේ කියන කුද්දගිනිකාය ග්‍රන්ථයේහි ආනාපාන සති කතා කියලා කොටසක් තියෙනවා. මෙන්න මේ රෙෆරන්ස් ටික ඉතාම වැදගත් වෙනවා මේ දහම් තුල ඉදිරියට යන්නට. යතර විශේෂයෙන් විසුද්ධි මාර්ගයේ කියන ග්‍රන්ථයේ සමත භාවනා විස්තර කරන තැනදී ආනාපාන සති ගැන දිගු විස්තරයක් සඳහන් වෙනවා. ඉතින් මේ පුරුවන් තරම් කියවලා බලලා මිට අදාළ බණ අහලා අපේ මේ ජීවිතේ වටිනාම දේ පිනොතන හුස්ම කියන එක. හුස්මක් ඇතුළු වෙල පිට වෙන එක පිනොතුනේ නිකන් යන්න දෙන්න එපා. ඒකට උපරිම වටිනාකම දෙන්න. සිහියෙන් ඉන්න. හැම හුස්මක්ම පිනොතුනේ මිල කරන්න බෑ ඔබට. ඔබට ජීවිතයේ ඕනෑම දෙයක් මිල කරන්න පුළුවන්. හැබැයි ඔබ ගන්න හුස්ම මිල කරන්න බෑ. එක මොහොතක් හුස්ම ගැනීම පිළිගැනීම නැති වුණොත් අපේ ජීවිතේම අවසන් වෙනවා. අන්නේ හුස්ම ඇතුළු වීම සහ පිටවීම කියන ක්‍රියාවලියට සතිමත් බව එකතු කරන්න. හැම හුස්මකටම උපරිම අගයක් උපරිම වටිනාකමක් ලබා දෙන්න. හැම හුස්මක්ම. සෝ සතෝ වස්ස සති සතෝ පස්ස සති කියන එකෙන් පටන් අරන් අනිච්ඡානුපස්සී විරාගානුපස්සී නිරෝධානුපස්සී ඔස්සේ අවසානයේ පටිනිස්සග්ගානුපස්සී විහෙරති අස්ස සිස්සාමිති සික්කති පස්ස සිස්සාමිති සික්කති මට්ටමටම අපි දිනු කරන්න ඕන. එදාට සතිමත්ව ඇතුල් වෙලා පිට වෙන හුස්මක් වෙනතුනි හරියට තමන්ගේ බැංකු ගිණුමට මුදල් දාන්න වගේ තමන්ගේ ස්පිරිචුවල් account එකේ enlightenment factors කියන ධනය තමන්ට එකතු වෙනවා. ඒ ධනය ආරි ධනයක් බවට පත් වෙනවා. ඒ ධනය තමන්ගේ ආධ්‍යාත්මික ගමන් මඟ විසිතුරු කරන විශේෂයෙන් තමන්ගේ ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙන යතර විශේෂයෙන්ම ප්‍රඥා ඉන්ද්‍රිය දියුණු වෙන කාර්යයන් බලපත් වෙනවා. ඉතින් මේ මඟ ඔස්සේ ගමන් කරන්න ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය සැලසේවා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් ජනිත කරගත්තා මේ උතුම් කුසල හේතුවෙන් ඔබ අප හැම දෙනාගේම සියලු කටයුතු සඵල වී නිදුක් නිරෝගී සම්පත් සැලසී මේ ජීවිතය තුළදීම උතුම් ගෞතම සම්බුද්ධ ශාසනය තුළදීම උපරිම ලෙස ආනාපාන සතිය ඔස්සේ සතර සතිපට්ඨානෙ දියුණු කරලා සත්පුජංග වඩලා විද්‍යානුත්‍ය සාක්ෂාත් කරගන්නට ඔබ අප හැම දෙනාටම මේ උතුම් කුසලය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛං භයං පන්තාච නිබ්භයං සෝකම් පන්තාච නිසෝකං හොන්තු සම්බේ පිපානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.